බොහෝ විට අපි දරුවන්ට දේශනා කරන්නේ දෙමෝපියන්ගේ ගුණ, ඒ වගේම දෙමෝපියන් සලකන කියන එක. දෙමෝපියන්ගේ වටිනාකම අපි කියන්නේ. නමුත් ඉන්නතුන්ගේ මොකටද හරි කල්පනා කරන්නට වටිනවා දරුවන්ගේ ගුණ මොනවද කියලා. දරුවාගේ නැගීම පිළිබඳව බෞද්ධ ආකාරයට දැන් අපි බැලිය යුතුයි. මේ පිළිබඳව අහලා කලකරු වෙන්නේ අපේ දරුවන් බුදුරජාණන් වහන්සේ ඊට බොහෝ කලකට කලින් උන්වහන්සේ බුද්ධකාරක ධර්මයක් පුරන්න කලින් උන්වහන්සේ එක්තර අවස්ථාවක සමාධි නෑදීන සමගය මුගුරු ගමන් කියන දැනනාමයේ පවස්තාවකදී ඒ නෑව මුකුත් මැදට කැරිලා අන්තිමට මා කරින්නාගෙන දින ගාන මා කැලේ කිසිනලා මේ පුතණුවන් සමාගේ මාව ගොඩට ඇගෙනවා. ඒ ගොඩට ඇගෙනා අවස්ථාවේදී මේ අම්මට ලොකු සතුටක් අම්මට තමයි මුතාරින් ලොකු භක්තියක් ඇති වුණා. අම්ම කියනවා අනේ මගේ පුතේ උඹ මාව මේ ආදරෙන් ගොඩනැස්ස වගේ ඔබට මේ ලෝකේ සත්‍යමොත් මේ දුර්ඥාති ආදරෙන් ගොඩගන්නට අවස්ථාව ලැබේවා. නුඹ මට බුදු වේවා කියලා මුලින්ම මේ බුදු වෙන පුතේ පුතේ නිවන විරණ දුන්නාමක. එතෙන් පටන් තමයි මේ පුතාට බුදුකම ලබන්නට තරම් අපේක්ෂාවක් ඇති වුණේ. ඒක උන්වහන්සේ කායික සතුරන් බොහෝ කරකට කන්නේ. දවසක් බුදුරජාණන් වහන්සේ ආරණිකා පිළිවෙන්නේ සාරත් සංකල්ප ලක්ෂය. අසංක කරපරක් අතර වූ තම ලක්ෂය කියන ආකාරයේ නමුත් මේ සිදුවීම මොනේ කල්ප විශ්වයකට කරන්නේ. කල්ප හතරයන් වහන්සේ පෙරුම් පිරුවේ මේ සිදුවීම සිදුවන එළි කල්ප විශ්වයකට කරන්නේ. අති දීර්ඝ කාලයකට කලින් සිදුවෙච්ච මේ සිදුවීම තුළින් තමයි මේ දරුවන් කෙරෙහි සිදුවීම ඇති වුණේ. මා මේ හතරින් එකට වෙලා ලෝකෙම මේ දුක් හයිරෙන් එකට කරන්නම් කියන ඉගෙන ඇති වුණේ. එනිසා පිළිතුරේ ආමතෙලුගේ සාර්ථකත්වයෙන් දරුවෝ ලැබෙන ආශිර්වාදය ඉතාම වටිනාද. එනිසා දරුවෙකුගේ දුනියක් කියන එක හරි වටින දෙයක්. බොහෝ කැටමිට දෙමෝපියන්ට දරුවන්ගේ දුනියක් දැක්කත් කැටමිට අපි ඒකෙත් නොකර අන්වන්න දැක්වා. කැටමිට පුරාම අතුමත් තිබුණකින් යදුවක නම් වා කුස්මතු කළ කියන්නේ. නමුත් පින්නතුලින් මේ මෙතන ඉස්සම වැඩගත් දෙයක් තමයි දරුවන්ගේ දුනියක් ගුණිකට දැකලා ඒ දුනියට නිසි තැනක දරුවා අමරන්න ඕන. දරුවන්ට ප්‍රසන්න කරන්නේ ඒ දරුවන්ගේ මත ගැටිගුණ සමාජය විඥානික සමාජ විතරක් සමාජ සුදුසු ආකාරයට ප්‍රකාශ කරන්නේ ඒක දරුවාට ලොකු ධෛර්යයක් වෙනවා. ඉතින් මේ කතා වලින් අපට ඒක පැහැදිලිවම වෙනවා. දෙලපින් අනිත් කරුණ තමයි දරුවා වෙනුවෙන් මෙයක් තම වාස් මහත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නන්දති පුත්තේ පුත්තිමා කියලා. දරුවන් ඇති අය දරුවන් පිළිබඳව වාසතු වෙනවා කියලා. දරුවන් නිසා දෙමෝපියන් වාසතු වෙනවා. ඒක අපොඬක වැඩි අවස්ථාවක් තමයි දරුවෝ තුමිනවට දෙකකට වාසතු ඒ මාත දෙකේ තියෙන සතුට. රටක රාජ්‍යයක් ලැබුණා වගේ තමයි දරුවෝ සමාජ ලැබෙන්නේ. ඒ ලැබේ තාක්ෂණයේ සමාජය කරක් නෙවෙයි. අපේ ගාමල පිළිද තමයි ගාමිණයි මේ දරුවෝ ධර්මයේ සම්බන්ධයෙන් පුස්තන අවස්තු මනස්කාන කියලා. මාත්‍යාංශ දරුවන් එතන පුස්තා කියන පුතුන් විතරක් නෙවෙයි දිනනවා කියලා දෙයක් කියන්නේ. මාත්‍යාංශ දරුවන් අපිට කියලා. බොහෝ දෙනාට ඉතාලියේ තමයි ආපතාකට විතරේ මේ සම්පත කියලා. නමුත් පිටුලි එහෙම නෙවෙයි. දරුවන් මුළු මාත්‍ය වර්ගයාට මුළු සමාජයටම සම්පත. හැබැයි එනතු මේ සම්පත නැටන් විට නිති ආකාරයවට අතුරවා ගැන බැරුණු අපි බුදු ආමුදු ධර්මය සඳහන් කරනවා සෝතති පුත්තේ පුත්ති මාතිය. දරුවන් ඇති අය දරුවන් නිසාම දුක් විඳිනවා කියලා. එනිසා ලෝකයේ දෙමෝපියන් වැඩිපුරම සතුට කප්පාදේ වැඩිපුරම දුකට කප්පාදේ දරුවන් නිසා. එනිසා දරුවන් නැතිවම අපි කලකන්නේ සම්පතක් විදියට. පින්නතුනි අප මේ පින්නතුනි දරුවන් ඉන්න හැටියට මුලා වාස්නාවන්තයි. ලෝකේ හැම දෙනාටම දරු සම්පතක් ලැබෙන්නේ දැන් වෙනවා බලන්න පින්නතුනි මේ නැත්නම් දරුවන් මේ නෑ නෑ ගරුගේ කුටියේ පිළිසිඳ නොරැකනවා. දරුවන් ලැබුණා මොකක්ද කියන තරමයි මනකට හිතලා බලන්න කොයිතරම් මානසික ආතතියක් වටිනවද කොයිතරම් දුක් විඳිනවද කොයිතරම් දෙයට වීණක් කරනවද ඒ විතරක් නෙවෙයි කොයිතරම් සමාජෙම අපහාසයට ලක් වෙනවද ඇතැම් විට අපි ගැටලුව වෙන සමහර අය දරුවන් නැති අය විස්ස උදේ දකින්නවත් නැති දරුවන් නැති අය සුබ අවස්ථාවකදී දකින්න කැමති නැත් සුබ අවස්ථාවකදී යන ඉදිරියටවත් ගන්නෙ ඒ තරම් අපේ සමාජයේ මේ ගැන අප්‍රසාදයක් තියෙනවා ඒ නිසා ඔබ ඉන්නවා වාස්තුමාර්ගය ඔබ ඉන්නවා ඔබ පරම වෙන දරුවන්ට සුබක් දෙන්නකෝ දරුවන්ට ආශිර්වාද කරන්නකෝ දරුවන් ඔබේ දරුවන් වීම ගැන බැරි වෙනවත් ඔබට දැන් ලැබුණු දරුවා වෙනත් දරුවෙක් ඔබට නොලැබුණා නම් ඔබට මේ ලෝකේ නම් වුණා වෙනවා ඒ නිසා අපි දරුවන්ට දෙමෝපියන්ගේ ගුණ කියන බර වෙනවා නොහැට කියන තුන හැටියට ඔබ තේරුම් ගන්නට ඕන ඔබට දරුවන් ලැබෙන්න නිසා ඔබ සමාජයෙන් ලොකු ගෞරවයක් ලබනවා අපේ අපේ තේරියේ බෞද්ධ සමාජයේ ලක්ෂණයක් තියෙනවා අපේ මෑණිවරු දරුවෙක් ලැබෙන ඉන්න කොට හරියට සතුට පාදලා ආවා ඒ විතරක් නෙවෙයි අපේ අතීත කතා ප්‍රවෘත්ති වල සඳහන් වෙනවා මෑණි කෙනෙක් දරුවෙකු කුසක ලෙස දෙමින් ඉන්න කාලේ ගැප්පර වෙන කාලේ අම්මා හුඟා ආඩම්බරේ කියලා ආඩම්බරින් මේ දරුවා දරන්නේ ඉන්නේ කියලා දැන් නම් ඇත්තට සමාජයට ලැජ්ජාක් තිබෙනවා නේද දරුවෙක් මාව කෙන්න කොට නම් ඉස්තරනේ මම ඉස්තර දරුවා ඉන්න විදියකට තේන්නේ කියන තමයි අදන තනදි ඒක හැදෙන්නේ ඒක සංවරන්නේ නෑ සමහරයි මේක සංවරන විදියට දැන් වර්තමාන යාමන් කියවන් කරනවා ඒක අර සම්බුරෝගේ අතුරේින්ම කියලා නමුත් අතීතයේ අපේ බෞද්ධ නැතිවරු දරු සම්පතක් ලැබෙන ඉන්න කාලේ බොහෝ ආඩම්බරින් බොහොම අභිමානී විදියයි කියලා ඉන්න සම්මත ඒකක් නෙමෙයි මේ දරුවා මවක ඉන්න කාලේ ගැත් පෙරහර කියලා මේ දරුවට අදාළ කටයුතු ටිකක් සිදු කරලා තියෙනවා විශේෂයෙන් ආත්මික පරිසරයක් මත ඉන්නේ දරුවන් ඇතුළු ඇතැම් වෙල බොහෝ දෙනෙක් කියන්නේ දරුවා උගන්නන්න පටන් ගන්නකොට දරුවා මෙලොවට ගිහින් හාරපත් වෙයි කියලා නමුත් පින්නතුනි දරුවා මවකුත් ඉන්න කාලේදී බොහෝ දේවල් ඉගෙන ගන්නවා අම්මගේ දෙවියන් සිතිවිලි ගැන පොතේ ඉන්න දරුවා දන්නවා ඒ වගේම ගෙදර දොර සිටුවන අතාර දෙකක් කියන්නේ වෙලාවට එක දවසකින් කොහොමයි මේ දරුවා දිවි වෙනවා කියන්නේ. මේ දරුවා දිවි වෙන කාලයක් ගියාට පස්සේ දරුවා ලොකු නැහැ. පස්සේ දරුවා තාත්තා ඉන්නවා. අර තාත්තේ ඉස්සෙල්ලේ මොකක් හරි ඉතුරුලේ දැන් කියන්නේ කියලා. මේවා දෙක දෙවියන් මා අනක් නේනවා. ඒකා දරුවා ඒ තරම් සංවේදී භාවයක් මේ මව්කෝසේ ඉන්න කාලේදීම මව්පියන් පිළිබඳව ලැබෙනවා කියන එක ඒ වගේම මෞපුතේ පිළිසිමලක් දරුවා කියන්නේ පිළිවිලිය කාර්යයක් කරන්න. මේ අම්මා කීපී කේස් පිටින් ලක්වන වෙනවා නම් ඒ පිටුවින් දරුවාට තේරෙනවා කියලා සඳහන් කරනවා. එතෙන් මේ ඒ දරුවා මෙලොවට ගිහි මාට පස්සේ අපේ කුරු කාර්යයට පත් වෙන්නට මෙන්න මේ නෑනියන්ගේ මේ පිටුවිලි හේතු වෙනවා. එනිසා අපි මෙතන දරුවෝ මෙලොවට ගිහි මාට පස්සේ මේ ගිහි වෙන්න කලින් බලන්න අපි මේ ගැන සැලකිලිමත් වෙන්නට ඕන. බෞද්ධ සාමිච්චේ බුදු දහමේ දරුවා මවකුසේ පිළිසිඳන කාර්ය විතරක් නෙවෙයි ඒකත් ආපස්සට යන අධ්‍යාපනය බෞද්ධ සාමිච්චේ සඳහන් වෙනවා ඒ තමයි පින්තුනි දිවහරේක අමුතු යුවලක් ඇටියට ඒ දෙදෙනා දරුවේ කුසේ පිළිසිඳ ගන්න කලින්ම මේ ආධ්‍යාත්මික වැඩ පිළිවෙල ආරම්භ කරන්න ඕන මොකද ඒකට හේතුව තමයි සමහර මව්වරුන්ගේ පුතේ දරුවා පිළිසිඳ ගන්න කලින් ඒ දරුවා බලන ඇතැම් පුණ්‍යවන්ත දරුවා දිව්‍ය ලෝකවල බ්‍රහ්මලෝකවල ඉන්නෙන් ඒ වගේ අවසන් වෙච්ච සත්‍යයන් බලන හොඳ දෙහැමි දෙමෝපිය මොඩ සිල්වත් ගුණම සාමරණ අතර බලක තමයි එවැනි මවවරුන්ගේ කුසේ පිණිස මෙලන්නේ. එනිසා පිණිසම එවැනි වාසනාවන්ත ධර්මයේ සමාජ දායක වශයෙන් ලබා ගන්න නම් ප්‍රධාන වශයෙන්ම දෙමෝපියන් ගුණ ධර්මින් ඇති තරක් ඉහළ මට්ටමක් ඉන්නට ඕන. ආර්ථිකයෙන් අධ්‍යාපනයෙන් අපට යන්න අඩුපාඩුම් තියෙන පුළුවන්. නම් මේ සියල්ලම වඩා වටින්නේ ආධ්‍යාත්මික වශයෙන් ගුණධර්ම වශයෙන් අපි කොල්තරම් ඉදිරියෙන් ඉන්නවද කියන කරුණ මතයි සමාජයට ලැබෙන ධර්මන් తీරණය. එනිසා මේ ධර්ම ආපොත් පිළිසින ගත්තට පස්සේ ඒ කාලේදී අපි බෞද්ධ දෙමෝපියන්ගේ ලක්ෂණය තමයි අපේ නෑන්වරු දෙවර පිළිසම ගන්න වෙනවා කියලා කියනවා. ධර්ම ආපොත් ඉන්න කාලේ දෙවර අපේ නෑන්වරු පිළිසම ගන්න වෙනවා කියලා. ඒක හේතුව තමයි සහ බෙදිනොත් සමාජයේ ගුටි ඉන්න දරුවා වෙන විදිහට සමාජයෙන් යනවා කියලා. එතනදී සාමයේ වාසිකලට වදින සමාජ ගැස්වර සමාජතාවය. එකවරක් සමාජ වෙනුනොත් එකවරක් සමාජයේ මෞකසේ ඉන්න දරුවා වෙන වන්දනාතර පවක් ගන්න බෞද්ධ සාහිත්‍යය සමාජන. මෙන්න මේ සත්‍යයක් අපට පේන තුනේ දරුවා ඇදීමේ වැඩ පිළිවෙල ආරම්භ කරන්නේ දරුවා මෞකසේ ඉන්න දැක්ක කාර්ය කාලයක කලනොත් ඉඳගෙන කියන මෙන්න මේ කාල පරිච්ඡේදින්ද. එවැනි දරුවා ආපසු ඉන්න කාලයේ සැදෙනවත් මවවරුන්ගේ දියරුගේ ලක්ෂණය තමයි. නිතරම ආගමික පරිසරයක් මත ඉන්නේ. නිතරම බුදුගුණ සියපත් කරනවා. නිතර දහම්ගුණ සංගුණ සියපත් කරනවා. නිතර බෝධි පූජා බුද්ධ පූජා තියෙනවා. නිතර සීකාමර සහභාගී වෙනවා. මේ සහභාගී කරගීම පින්නකලින් අර දරුවා මෙලවට බිහි වෙන කලින්ම දරුවාට ආගමික පරිසරය දායක කළ දීමක් වෙනවා. මේ හැටියට දරුවා නිසිහක් යොමු කරෝකින් ඉන්න තුනි. මෙලවට පිටි වෙනකොටම දරුවා පින්වත් දරුවෙක් තමයි සමස්ත ගුරුතුමා පිළිගන්නේ. ඒ වගේම සමාජයේ ගුණගත්ම අනුරෝම දරුවෙක් තමයි සමස්ත ලැබෙන්නේ. ඒ වගේම දරුවා හැදවන දී වෙන ආස්තන කාලේ අපි දන්නවා. ඇතැම් ගාමර සමාජ තියෙනවා. ඒ මව පිළිගන්න ලොකු සැකෙල්ලක් තියෙනවා. ඇතැම්ගේ මව මේ ලෝකත හාමුදුර මෞකසේ පිණිස දෙගත් කාලේ පටන්ම ඒ ප්‍රදේශයේ මායට දුෂ්කර ජීවිත ගත කරන්න සිදු වුණා කියලා සඳහන් වෙනවා. ආහාර පාන නැතිමයි කියලා සඳහන් කරනවා. ඒ නිසා අවාසනාවන්ත දරුවෙක් ඉතිවුණොත් ඒක සැබවින්ම සමන්ගේ අපට කාට විතරක් නෙමෙයි. ඇතැම් විට මුළු ගමකටම ඇතැම් විට මුළු රටකටම බලවත් වෙසණයක් වවපත් වෙනවා. මෙන්න මේ දෙකක් නිසා තමයි අපේ සැදෙනවත් අය මවට දීවන ධර්ම වාසනාවන්ත දරුවා මෙවැනි දකින්නට කැමති. ඒ විතරක් නෙවෙයි මේ දරුවා පිළිබඳව අපහාස ලොකු ගෞරවයක් දෙනවා. දරුවා පිටුනට පස්සේ ඇඳට ගහේ මයනවා මේ දරුවා බලන්න ගම්මර සාමකයේ පිටිද කියනවා. ඒ නිසා තමයි කපුද කප්තර මේ තමයි. දාස් වෙන තුරමින් තමයි දරුවේ මෙලවට දීවන්නේ. හේතනක නැහැ කියන්නේ මේක තුරුපා අවස්ථා පිළිබඳව. සුපාවත්තා පිළිගෙන කාටද? බුදුරජාණන් වහන්සේ කැදේවත් කාන්තාව. සුපාවත්තා කියලා කියන්නේ සීවලින් ආම්බුරන්ගේ අම්මා. මේ සීවලින් ආම්බුරන්ගේ අම්මා මේ සුනා කුමාරිය අපුකේ දනගෙන ඉන්න කාලේ අවුරුදු 8ක දින 7ක් තිස්සේ මේ දරුවා අපුකේ දරාගෙන හිටියා. ලෝකෙදී ආපේ සිදුවෙච්චේ කොහොම කොයි කේසෙක සිදුවීම මේ දරුවා පුතේ නැහැනේ නෑයන් බලවත් වේදනාවක් ඉන්නේ. වේදනාවක් ඉන්න අවස්ථාවේදී ඒ වේදනාව නැති කරගන්න කොහොමද? දැන් සාමාන්‍යයෙන් ඇත්තට වෙන වෙන දේවල් බලාපොරොත්තු වෙනවා මේ අවස්ථාවේදී. නමුත් මේ කෙරුවන් තරණ කියව සැනේ ආත්ම ප්‍රාප්තතාවක් පිටේ ඒ සුඛාවස්ථාවට වේදනාවක් ඉන්න අවස්ථාවේදී සුඛාවස්ථාව තුමද කල්පනා කරන්නේ. ඒ කල්පනා කරනවා අනේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ මේ වගේ දුක් නැති වෙන්නේ නේද? අනේ බුදුරජාණන් වහන්සේගේ ආරක්ෂාව කියන්නේ වහන්සේ නාපිලිවේ පුරන්නේ මේ වගේ දුක් නැති වීම සඳහා නේද? උන්වහන්සේගේ ධර්ම සාක්ෂාත වූ ධර්මයක් නේද කියලා මෙන්න මේ බුද්ධ ධර්ම සංග කියන ත්‍රිවිධ රත්නයේ ගුණ සීකරණය තමයි මේ සැදහත් ආනතාව අවුරුදු 7ක් දින 7ක් මේ සමාගයේ පුතාවක් මේ දරුවා කුසිය දරාගෙන ඉන්නේ. ඒ විතරක් නෙමෙයි මේ දරුවා මවකුසින් බිහිවට පස්සේ ඇයි ආපරවාදී ලබාගත්තේ බුදුරජාණන් වහන්සේගේ බලවත් වේදනාවෙන් ඉන්නකොට මේ දුකාවාසාවගේ ස්වාමීන් සඳහන් කළා ස්වාමීන් වහන්සේ බුදුහාමරණ සඳහන් කරන මාගේ වේදනාව. ඔබ බුදුරජාණන් වහන්සේට යන්නේ බුදුරජාණන් වහන්සේගේ නිහිල මහත්ගේ සුව දුක් කරන්න සුව දුක් කරන මාර්ගයේ වහින්න මාර්ගයේ සැකලා මගේ දරුවා විතර ළඟින්න දැන් බුදුහාමරණ ප්‍රකාශ කරන මාගේ මේ වගේ බලවත් වේදනාවක් ඉන්නවා කියලා. බුදුහාමරණ මෙන්න මේක කියන වස්පස්සේ ඒ අවස්ථාවේදී මම මහත්ගේ ආශිර්වාද කළා. සුවසේ දුක්මාවාසාව දරුවෝ දෙවි කෙරේවා කියලා ආශිර්වාද කළා. ඒ ආශිර්වාදයක් අරගෙන දුක්මාවාසාව විශ්වාසුරු කියන එකට එනකොට දරුවා පිළිවෙලින්දා. බලවත් හතුරක් ඇති වුණා. ඔබ කල්පනා කරන අතර වාහනේ බල බුදුරජාණන් වහන්සේ කියන අතරියේ උන්වහන්සේගේ ආශිර්වාදය අරගෙන මම නිවසට එන්නත් කලින් මට මගේ දරුවා ලැබුණා කියලා ලොකු සතුටකට පත් වුණා. ඒ විතරක් නෙවෙයි කියන ත්‍රිසුප්පාරාස විතරක් කියනවා ස්වාමීන් වහන්සේ බුදුහාරට ආරාධනා කරන දවස් හතක් මගේ නිවසේ තාමත් වැඩිවි කියලා. මේ දරුවා දීවිකේ සතුට වෙන්නේ මේ දරුවෙන් ලැබෙන්නේ සතුට සාමාන්‍ය කොහොමද සමුවේ ධානයක් දෙනවා. ඒ ධානය සාමාන්‍ය අපි ධානයෙන් එක දවසක් නේද? එක දවසයි එක වෙලයි අපි දෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ කාලේ පිටතින් මෙවැනි ආශ්‍රිතේ තත්ත්වවලදී ධනවත් ඉන්නම හේතු කරන්නේ මේ ශ්‍රද්ධාව නිසා දින හතක් ගන්නද? දින හතක් එක දිගට ධානය කරනවා. මේක තමයි පිළිපැද. ඒ තරම් මේ දින හතක් ගන්න දිනා. ඊට පස්සේ ධානය අවසන් වෙන්නේදී බුදුරජාණන් වහන්සේගේ නමවත් උත්සාහවත්ව බලවත් දුකක් මේ දින දවසට ගන්නවා. හා දින හතක්. ඔබ තවත් මේකේ දරුවන් ලබන්න කැමති දෙයක් කියලා. දැන් මවවරු බැදී වේදනාවක් නෙමෙයි මවවරු විතරක් එන වේදනාවක් මේක. දුක්ඛාවාසව අඳනස්සන ආගමේ මේ වගේ වාසනාවන්ත කුතු මට ලැබෙනවා නම් එක්කෙනෙක් නෙවෙයි මට තව දරුවෝ හත් දෙනෙක් ලැබුණා තමයි කියලා. අවුරුදු හතකුත් දින හතක් තමයි මවපුත්තේ ඉන්නේ මේ දරුවා පිළිබඳව වේදනාවක් තිබුණේ නැහැ යන මොහොත ප්‍රකාශ කරන්නේ. ස්වාමී මේ වගේ පින්වත් පහකසක් සහ දරුවා මට ලැබෙනවා නම් එක දරුවෙක් නෙවෙයි දරුවන් හත් දෙනෙක්ුණත් මම කැමති වෙනවා කියලා. මෙන්න මේකේ පැහැදිලි වෙනවා කියන්නේ මවවරු කොයි තරම්නම් දරුවා පිළිබඳව අනුකම්පාව සෙනෙහස මෛත්‍රියක් දක්වනවා කියලා. මෙන්න මේ නිසාම තමයි මවවරු පින්තුනේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන මෙන්න මේ ගුණ හතරෙන් මේ ගුණ හතර කරණම් වන්නේ මහා ප්‍රඥාට තියෙන බ්‍රහ්මලෝකයේ ඉපදෙන බ්‍රහ්මයන්ට තියෙන ගුණෙම හිරයි සැලකන්නේ. මේ ගුණ පින්නතනේ මවක දේශිතේ තියෙනවා කියලා සඳහන් කරන්නේ. මෛත්‍රිය කියලා කියන්නේ දරුවා පිළිබඳව මතු විතුරු භාවයක් එනක මෛත්‍රියක් කියනවා. ඒ වගේම කරුණාව කියලා කියන්නේ දරුවාගේ දුකේදී අනුකම්පා කරන ස්වභාවයක් තියෙනවා. දරුවේ වැටෙනවා නම්, දරුවේ අඬනවා නම්, දරුවේ අපහසු වෙනවා නම් අම්මා දුක් වෙන විතරක් නෙවෙයි ඒ දුකින් දරුවා ඉවත් කරන්න බැරි කැපවීම අපි අම්මා කරනවා. ඇතැම් විට එක දවසක් දරුවෝ එක දවසක් එක දරුවේ වෙනුවෙන් අම්මා කෙනෙක් කොයි තරම්නම් කැපවීමක් කරනවා. අම්මා එක කොයි තරම්නම් ඒ තරම් යොදවනවාද? දරුවාට බලාගෙන ඉන්නවාද? පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ චරිතය පිළිබඳව බුද්ධ චරිතය කියලා කොටස් කියලා තියෙනවා. පිට වාහකට කලින් සංස්කෘත භාෂාව. සිද්ධාර්ථ කුමාරගේ චරිතය. මේ චරිතය සඳහන් වෙනවා දුර්යෝධන රජතුමා සිද්ධාර්ථ කුමාරයා පිළිබඳව කොයිතරම් හැඟීමක් දක්වාද කියලා. ඒ සඳහන් වෙනවා දුර්යෝධන රජතුමා නිදාගන්න වෙලාවේදී නිදාගත්තේ එක ඇරගෙන කියලා. නිදා ගන්නකොට එක ඇහක් විතරයි වහනෙන්නේ එක ඇහක් අරගෙන ඉන්නේ කියලා. ඇයි මේ සමාගයේ කුමාරයා පිළිබඳව බලන්න එක ඇහක් අරගෙන ඉන්නේ කියලා. ඒ උමාය සමාන කරන්නේ ඒකලා අම්මලා. ඇතැම් විට නිින්නේදී නිින්නක් නැහැ ඇතැම් විට අවුරුදු 10ක් යනකම් දරුවෝ තියුණාට පස්සේ අපේ නෑදෝට ඒක කැපවීමකින් මේ දරුවා පිළිබඳ ලොකු මෛත්‍රිය කරුණාවක් තියෙනවා ඒ වගේම මුදිතා ගුණය තියෙනවා ධර්ම දේශනාවේ ඉහිලට යැත්තේ ලෝකයේ අනිත් හැම දෙනාම අපකට වුණා අම්මා කෙනෙක් කවදාවත් ඒක නැති වෙන්නේ නැහැ අම්මා තාත්තා කෙනෙක්ගේ සමර්ථකතා කීවරක් හරි ඉදිරියට සමන්දි දරුවන් යනවා දකින්නට ඒක තමයි මුදිතා ගුණය කියලා කියන්නේ උපේක්ෂාව කියලා කියන්නේ ධර්ම යාපිත මට්ටමක ඉහිලට තියෙන වෙලාව. හැටෙන්ක දෙනවා කියන්නේ නොසලකුවා. ධර්ම ඉතිවිතකත් දෙනවා කියන පිළිපදව මවුරු පියවරු ආනාථයක් ඇති කරගන්නේ. අනේ මට නැති වුණත් අපේ ධර්ම හොඳට ඉන්නව නේද කියන උපේක්ෂාව දෙනවා කියන ධර්ම පිළිපදව ඇති කරගන්නවා. මෙන්න මේක කියන්නේ සතර බව විහරණ කියලා. සතර බ්‍රහ්ම විහරණ කියන්නේ මේකටයි. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන මෙන්න මේ ලක්ෂණ හතරෙන් අපේ මෞරු යුක්තයි සියෝරු යුක්තයි මේ ලක්ෂණ යාත්‍රා ප්‍රමාණික ඔබේ නම් තියෙනවා නම් ඔබ ඔබේ දරුවන්ට ප්‍රශ්නේ වෙනවා හැබැයි වටින්න පිළිතුනි මේ ලක්ෂණය ඒ දරුවන්ගේ ඉක්මවලේ ඉසහාට යාත්‍රා කරන්න අපට විදුවන්න පුළුවන් නම් අන්න ඒතර තමයි තියෙනුනේ වටිනාකම තියෙන්නේ ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි දරුවා මේ ලෝකෙට දීමහට පස්සේ අපේ රැකියාව බොහෝ දෙනෙක් හිතන්නේ දරුවා මොකක්ම දන්නේ නැහැ කියලා. දරුවාට හැමදේම උගන්වන්න ඕනේ කියලායි බොහෝ වෙලෙ දෙනවා කියන හිතන්නේ. වයසෙන් අඩුයි කියලායි බොහෝ දෙනෙක් හිතන්නේ දරුවා. එතනදී වයස ගැන කතා කරලා අපි වයස කොටස් කිහිපයක් තියෙනවා. එක වයසක් තමයි කායික වයස. කායික වයස කියලා කියන්නේ උත්පන්න කාලයේ තියෙන වයස. ඒවා ගැන තවත් වයසක් තියෙනවා මානසික වයස කියලා. මානසික වයස කියන්නේ යාපිත කෙනෙක් තමන් ගැන තමන් හිතන ඉන්න වයස. දැන් තමට වයස අඩු වෙන්නේ දැන් මට හුඟක් වයස මම දැන් මුකුත් කරන්නේ නැහැ කියලා. එතකොට ඒ වයස නැහැ. ඒක මානසික වයස කියන්නේ. සාමාන්‍ය මානසික කායික වයසින් වැඩි අය හිතාගෙන ඉන්නවා මට සාම වයස නැහැ කියලා අඩු වයසින් ඇත්තටම අඩු වයස ගන්න ඒවත් අඩු වයසින් ගන්න අය කරන දේවල් කරනවා. ඒකට කියන්නේ මානසික වයස කියලා සමාන වෙන සමාන හිතන වයස. එතකොට කායික වයස කියලා එකක් තියෙනවා මානසික වයස කියලා එකක් තියෙනවා ඊළඟට තව වැදගත් දෙයක් තමයි ආධ්‍යාත්මික වයස කියලා එකක් තියෙනවා. මෙන්න මේක ගැන බුදුදහමේ විශේෂ අවධානයක් යොමු කරනවා. ආධ්‍යාත්මික වයස කියලා කියන්නේ පින්නතුනේ කොච්චර ප්‍රශ්නවා ගුණ බුදුදද කියන එක. ආධ්‍යාත්මික වාසිය කොච්චර නම් ඉහළ තලයට සමාන වෙනවද කියන එකයි ආධ්‍යාත්මික වායස කියලා කියන්නේ. දරුවා ඇසැමක පින්නතුනේ කායික වායසින් අඩු වෙන පුළුවන්. නමුත් මේ ආධ්‍යාත්මික වායසින් සමහර දරුවන් බොහෝම ඉහළට කෙලෙයි. සතර අඟහරු පුරදම පුරුදු පුහුණු කරගෙන ආපු අයයි සමහර විට දරුවන් කියලා කියන්නේ. මේ වෙනකම් නැහැ කියන විට බුදුහාමරගේ දහවතාව සමහර ස්වාමීන් වහන්සේලා පැවිදි කරනකොට එයිනිපිත් භාවයෙන් මහාන කරනවා කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ දසම වතාවයි ඉහෙලට ඉදිරියට දික් කළා ඒවා මහාන කියලා කිව්වට පස්සේ අවුරුදු 7 කෙනෙක් වුණත් අවුරුදු 60ක ස්වභාව යුක්තව සිවුර කැරවිලා මහාන වෙලා උපසම්පදා වෙලා බුදුහාමර ඉදිරියේ පිළි සිටිනවා කියන කාරණය බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. මේකට කියන්නේ ඒලි දෙප්ප මහානාථ සම්බදාව කියලා. මෙන්න මෙතින් සත්‍යා කරන කාලය කාරණා අවුරුදු 7 කෙනෙක් වුණා. මොන කෙනෙක් සාධකයක් ප්‍රාප්තන බලන්න. අපිට සාධකයක් ප්‍රාප්තන. අවුරුදු 7 කෙනෙක් වුණා. අවුරුදු 60 කෙනෙක් වගේ තමයි කියලා සඳහන් කරනවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ එක විතරම මෙයා අවුරුදු 7 කෙනා වයස කියන්නේ කියලා. නමුත් පිටුපස්සේ ඒක නෙවෙයි වෙන්නේ. වයසට යම් වෙන්නේ. මේ අවුරුදු 7 කෙනාට අවුරුදු 60ක ජීවිත පරිඥානයක් ලැබෙනවා ඒ අවස්ථාවේ. දැන් අවුරුදු 60 වෙනකොට අපි කියන අර කඩ බල ගන්න ආපු වෙලා, ඉවා ආත්මවත්ින් ඉස්සරි වෙලා, ඉක්මන් සමහර අඩු වෙලා කොහොම ජීවිතේ හැම්පත් සමහරකට පස්සේ අවුරුදු 60ේදී. නමුත් 60ේදී භෝජනපත් වෙනකොට විස්රාම කියන තැනට විස්රාම ව්‍යාපාරික තමයි මේ ජීවිතේ නිවාඩියක් දෙලින් බොහෝ දෙනාට. නමුත් මේ අවුරුදු 7 කට වඩා ජීවිතේ මුවා ඒවත් තේරෙනවා අවුරුදු 60ක ජීවිත පරි ඥානය කියලා කියන්නේ අර ආධ්‍යාත්මික වයස සුවිශේෂී විදිහට ඉහිලට යනවා කියන එක. මෙන්න මේකයි පින්නතුනි බුදුදහමෙන් වඩා ආගේ කරන්නේ. එනිසාට කොච්චරනම් ගුණධර්මයේ දියුණුවද කියන අර්ථය මත ඇතැම් විට පින්නතුනි දූ දරුවන් අපි දන්නවා දෙමව්පියන්ට වඩා වා ඉදිරියෙන් ඉන්න අවස්ථා තියෙනවා. දරුවන් දෙමව්පියන්ට වඩා වා ඉදිරියෙන් ඉන්න අවස්ථා තියෙනවා. ඇතැම් විට දෙමව්පියන් හිතන් ඉන්නවා ඒ දරුවන්ට වාග්යවල උගන්වන්න ඕනේ කියලා. සැබෑලේ තම පින්නතුනි එවැනි දරුවන්ට උගන්වන්න නෙවෙයි. ඇතැම් විට අපට තියෙනවා ඒ දරුවන්ගේ යම් යම් දේවල් දෙමව්පියන්ට ඉගෙන ගන්න. ඒ නිසා වා පොදසිරි දරුවන්ගේ ළඟ තියෙනවා. කුඩා කාලයේ ඇතැම් විට දරුවන් වාග්යවට ආසා කරන්නේ නැහැ. ඒ වගේම අමනාපකම් වාක් නැහැ. ඒ නිසා දරුවෝ හුඟක් ලස්සනයි. දරුවන්ට වාදනය කැමති. කුඩා කාලේ හුඟක් ආසාවක් නැහැ. හුඟා දේවල් සාකු වලින්ම දාගෙන නැහැ. කුඩා කාලේ මහා නැදුම් වල සාකුත් නැහැ නේද? සාකු වල මොනවාක්වත් පුරවගෙන නැහැ. ඒ වගේම අමනාපකනුත් නැහැ. ඒ නිසා ළමයෙන්ගේ හිත බොහොම ලස්සනයි. ළමයි බොහොම සතුටින් ඉන්නේ. නමුත් කාල ගත වෙන්න තමයි මේ ඇඳුම් වලට සාකු ටික ටික වැඩි වෙන්නේ. ආසාවන් වැඩි වෙන හුඟක් කලයන් කොට. ඒ වගේම කලක් යනකොට තමයි අර අමනාපකම් වල ලිස්ට් එකක් ටිකෙන් ටික වැඩිවන්නේ. එතකොට අර ළමයිගේ මනසේ තියෙන අර සතුට නැති වෙනවා ටිකෙන් ටික මුහුණේ තියෙන පහපත් භාවය තැඹිර නැති වෙනවා. එනිසා පින්නතුනි ළමයිගෙන් අපට පුළුවන් කාලේ හුඟාදවල ඉගෙන ගන්න පුළුවන් ළමයිගේ සතුට තියෙන්නේ මෙන්න මේ ආසාව සහ අමනාපකම කියන මෙන්න මේ කාරණා දෙක අඩු නිසා. දැන් බලන්න පින්නතුනි අපි කුඩා කාලේ අපි කුඩා කොච්චර සතුටින්ද හිටියේ. කුඩා කාලේ අපි ගඟක් ළඟට ගියාම මුහුදු වෙරළට ගියාම උද්‍යානයකට ගියාම පෙල්ලම් පිටින්යකට ගියාම කැලේකට ගියාම මල් වත්තකට ගියාම අපි කොච්චර සතුටු වෙනවද නේද? දුවනවා, පනිනවා, පිලුම් ගහනවා නේද, අක්කුඩි ගහනවා. එහෙම වෙච්ච අපි දැන් බලන්න ටිකෙන් ටික උගාක් ඉගෙන ගත්තයි කියලා කියනවා. උගාක් ධනවත් වුණායි කියලා කියනවා. උගාක් යාන වාහන ගත්තයි කියලා කියනවා. දැන් උගාක් ලොකු රැකියාවල කරනවා කියලා කියනවා. නමුත් බලන්න පිනතුනේ එවැනි තත්ත්වන පත්වෙච්ච අපට අර කුඩා ළමයට තියෙන සතුට තියෙනවද? ඔව් අපට ඒ සතුට උගාක් අඩු වෙලා තියෙනවා. කුඩා කාලේ ඇතැම් විට අපේ අම්මා තාත්තා අපිව කුඩා කාලේ ඉස්කෝලේට බාර දුන්නේ දුවේ පොතේ හොඳට ඉගෙන ගන්න. හොඳට ඉගෙන ගත්තොත් ලොකු රැකියාවක් කරන්න පුළුවන්. හොඳට සතුටින් ඉන්න පුළුවන් කියලා තමයි අපි ඉස්කෝලේට බාර දුන්නේ. නමුත් මොකද උනේ? අර ජීවිතේ සතුටක් නැති වුණා නම් ඊට නේද? අපි අධ්‍යාපනය ලැබුවා තමයි. අපි හුඟා කීන රැකියාවක් ලැබුවා තමයි. අපි යාන වාහන වල ජීවිකරුවන් වුණා තමයි. නමුත් පින්නතුනට කුඩා ළමයේ කුඩා තියෙන සතුට අද අපට නැති වෙලා තියෙන්නේ. ඒ සතුට නැති වෙන ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. ඒ තමයි ධර්මයේ වචන වලින් කිව්වොතින් ලෝභය සහ ද්වේෂය අපේ වැඩි වීම. එකක් ආසාවන් වැඩි වීම. ආසාවන් වැඩි වෙන්නේ ඒව රැස් කරගන්න අපි ලොකු ආයාසයක් දරන ඒව රැස් කරගන්න එතකොට අපට සතුට නැති වෙනවා. ඒ වගේම අනිත් කාරණය තමයි අපි අනිත් අය සමග තියෙන අමනාපකම්. අමනාපකම් වැඩි වෙන්න පින්නතුනි අපට ඊළඟ කාරණේ තමයි අපේ හිතේ තියෙන මේ ප්‍රසන්න භාවය අඩු වෙනවා. හිතේ තියෙන සතුට ටිකෙන් ටික අපට අඩු වෙනවා. ඒ නිසා ළමයින්ගෙන් වෙන අපිට ඉගෙන ගන්න ප්‍රධාන දෙයක් තමයි අප සතුටෙන් ගත කරන්න කැමති නම් යලිත් අපි අර මුලින් තිබිච්ච මානසික ස්වභාවය කරා අපි ආ යුතුයි. ඒකෙන් කියන්නේ පොඩි ළමයා වගේ ඉන්න කියලා. නමුත් ළමයෙන් අපට මේ සතුට ලබා ගැනීම සඳහා ළමයෙන් ඉගෙන ගන්න තියෙන ප්‍රධානම දෙයක් තමයි මෙන්න මේ ආශාව සහ අමනාපය කියන මේ කරුණු දෙක ටිකෙන් ටික අඩු කර ගැනීම. පින්නතුනද මේ පින්නතුන්ට අනුශාසනා කිරීම සඳහා මා මාතෘකාවසෙන් තෝරාගත්තේ ධම්මපදයෙන් ගාථාව. ගාථාවේ සඳහන් වෙනවා පුත්තාමත්ති ධනන්මත්ති ඉතිපාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති කුතෝ කුතෝ කුතෝ ධනං කියලා. ලෝකේ සමහර අය පුත්තාමත්ති මට දරුවෝ ඉන්නවා ධනං අත්ති ධනය තියෙනවායි කියලා වෙනසටපත් වෙනවා. ඇතැම් විට නිතර මේ ගැන හිතමින් ඉන්නවා. ධර්මයේ සඳහන් වෙනවා අත්තාහි අත්තනෝ නත්ති සමන්ට සමන්වත් නැහැ කියලා. ඒ නිසා අවසානයේ ධනනවා කුතෝ කුතෝ කුතෝ ධනං කියලා. එහෙනම් පුත්තු කවරෙන්ද පුත්තු කොහෙන්ද ධනය කොහෙන්ද කියලා මේ ප්‍රශ්නේ අහන මේ ගාථාව පිළිතුනේ බුදුහාමුදුරුවෝ දේශනා කරන හේතුව තමයි බුදුහාමුදුරුවනේ කාර්ය සවැත් නුවර හිටියේ ඉතාම ධනවත් සිටුවරේ මේ සිටුවරයාට කිව්වේ ආනන්ද කියලා ආනන්ද කියන මේ සිටුවරයාට 40 කෝටියක් ධනිය තිබුණා 40 කෝටියක් ධනිය තිබිච්ච මේ සිටුවරයා ඉතාම මසුරු කෙනෙක් මේ සිටුවරයාට එකම පුතයි හිටියේ ඒ පුතාට නිතරම අනුශාසනා කරනවා පුතේ ධනිය නම් නාස්ති කරන්න එපා වැඩි වීණක් කරන්න එපා හැකියිතා කරදරි මැස්මෙන් ඉන්න ඒ විතරක් නෙමෙයි මේ ධනිය අනිත් අයට පේන විදියටවත් හැසිරෙන්න එපායි කියලා මෙන්න මේ පුතාට නිතරම මේ අනුශාසනා කරන මේ පියතුමා කලක් ගත වෙලා වයසට ගිහිල්ලා මරණයට පත් වුණා මරණයට පත් වුණාට පස්සේ මේ පුද්ගලයා ඉතාම දැඩි ලෝභයෙන් සහ මසුරුකමෙන් සිටිය කෙනෙක් නිසා ඔහුගේ තව කුසල කර්ම ශක්තිය ඉතිරිව තිබුණා ඒ නිසා මේ තැනැත්තා නැවත මනුස්ස ලෝකෙම ඉපදුණා නමුත් මේ තැනැත්තා පිළිසඳ ගත්තේ ඉතාම දිලිඳු අය ඉන්න ප්‍රදේශයක ඉතාම දුප්පත් මව් කෙනෙකුගේ කුසේ තමයි ඉපදුනේ කුසේ පිළිසඳ ගත්තේ මේ දරුවා මව් කුසේ පිළිසඳ ගත්තට පස්සේ සැඩොල් ගමක් මේක ඒ ගමේ දහසක පමණ ප්‍රමාණයක් ජීවත් වුණා කියලා සඳහන් කරනවා ඒ ප්‍රදේශෙම ආයට ඊයාගේ ජීවිතාවෘත්තිය නැති වෙලා ගිහිලා තියෙනවා. ඊයන ධනෙපීමේ ක්‍රමෝපායන් නැති වෙලා ගිහිලා තියෙනවා. ඊට පස්සේ මේ දරුවා මව් කුසේ ඉන කාලේදී මේ කාලේ සිරිතක් තිබුණා. ගමකට මේ වගේ ලොකු වෙසණයක් එනවනම් ඒ කාලේ තිබෙච්ච මතයක් තමයි ඒ ප්‍රදේශයේ කවුරු හරි බොහොම අවාසනාවන්ත කෙනෙක් ඉපදෙන්න ඉනවයි කියලා. ඒ නිසා මේ ගමේ බැලුව මේ කවුද අවාසනාවන්ත කෙනා කියලා කොහොම හරි තෝරලා තෝරලා වෙන් කළා බලලා බලලා අන්තිමටම තෝරාගත්ත මේ අවාසනාවන්ත දරුවා දිවි වෙන ඉන්න මෑණියා. ඊට පස්සේ මේ මව මේ ගමෙන් අයින් කළා. අයින් කළාට පස්සේ අර තිමිච්ච අර අභාග්‍ය අවාසනාව නැති වෙලා ගියා කියලා සඳහන් වෙනවා. නමුත් මේ මව මේ ගමෙන් අයින් කළාට මේ දරුවා මව කුසේ නිසා මේ අම්මාටවත් හරියට ආහාරයක් පානයක් ලැබුණේ නැහැ කියලා සඳහන් කරනවා. කොහමද දුමම මාරුවෙන් මේ දරුවා බිහි කළා. බිහි කළාට පස්සේ මේ දරුවත් එක්ක මේ අම්මා සිංගමණෙන් තමයි ජීවත් වුණේ. සිංගමණෙන් ජීවත් වෙලා සිංහාසන ඇතැම්මට යනකොට දරුවත් එක්ක යනකොට ඇතැම්මට මුකුත් තියන් ලැබෙන්නේ නැහැ. ඒ නිසා කරන්නේ දරුවා තියලා තමයි යන්නේ සිංගමණේ. ගිහිල්ලා තමයි මේ දේවල් උපයාගෙන ඇවිල්ලා මේ දරුවා පෝෂණය කළේ. නමුත් මේ දරුවා ඉතාම විරූපී. සඳහන් වෙනවා හරියට විසායකෙක් වගේ නිකන් අමනුෂ්‍යෙක් වගේ ස්වභාවයක් මේ දරුවාගේ තිබ්බේ කියලා. මෙයාර 40 කෝටියක් ධනිය තිබෙච්ච මහා සිටුවරේ දැම්මේ මේ කුඩා රණෙක් ඇගේ ඉතාම දිනද කුලයක ඉපදිලා ඉන්නේ කොහමදක් මෙයා ටිකක් කාල ගත වෙනකොට මෙහෙම මෙයා සිංගමනේ ජීවත්ුනේ කාලක් ගත වෙනකොට දින කෙසේ හෝ මෙයා නැවත තමන්ගේ අර තමන්ගේ සිටු මැදුරටම සිංගමනේ ආවා සිංගමනේ ආපු අවස්ථාවේදී මේ බොහොම අප්‍රසන්න මෝහණක් තියෙන මේ ළමයා මේ සමන්ගෙම සිටුමැදුරට සමන්ගේ දැන් පුතා සිටුවරේ වෙලා ඉන්නේ මේ සිටුමැදුරට ගිය අවස්ථාවේදී මේ සිටුවරයා දැන් ඉන්නේ දැන් මේ පුතා දැන් සිට ප්‍රධාන සිටුවරේ ඉන්නේ ඔහු මේ බුද්ධිලයාගේ මේ විරෝධී මූණ දැකලා පියටපත් වුණා පියටපත් වෙලා කෑ ගහන ගතිය තරම් බයක් ඇති වුණා කෙසේ වෙතත් මෙන්න මේ අභාග්‍ය සම්පන්න පුද්ගලයා මේ නිවසේ සිටිය සේවක කාර්යකාරී විසින් බොහොම පීඩාවටපත් කළා පීඩාවටපත් කළේ සමීපයේදී මිච්ච කුණු ගොඩකට දැම්මයි කියලා සඳහන් කරන බොහෝම දරුණු විදිහට පහර දීලා. සිනතනේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සිද්ධිය දැක්කා. දැකලා බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේ මෙතෙන්ට වැඩම කළා. වැඩම කළා මෙන්න මේ සිටුවරයාගේ පුතාට මේ කාරණය සඳහන් කරනවා. මේ ඔබ පහර දීලා මේ විදිහට හිංසාවට පත් කළේ වෙන කවුරුවත් නෙවෙයි. ඔබගේම පියායි කියලා. එතකොට මේ පුද්ගලයා කියනවා ඒක මට පිළිගන්න බෑ. එහෙනම් ඔබ වහන්සේ ඔප්පු කරලා පෙන්වන්න කියලා. සීලපංච අර පුජ්‍යලේ නැවත නිවසට බුදුහාමර ගෙන්නවල මේ පුතාට කිව්වා මෙයාගෙන් අහන්න මේ සිටුවරයා මේ යනකොට මේ 40 කෝටියක් ධනෙ තැන්පත් කළ මහා නිධාන කීපයක් තැන්පත් කළ තිබුණ පොළොයට ඒ තිමෙච්ච තැන්වත් තියෙන නෙවෙයි තිබුණේ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා මේ සිටුවරයාට ඔබ කියන්න දැන් ඔබ ධනෙ කොයි තැන්වලද නිදාන් කළ තිබුණේ කොයි තැන්වලද අඟවල තියෙන කියලා ස්ථාන කියන්නේ කියලා. ඒ අවස්ථාවේදී මේ පුද්ගලයාට ජාතික පරණ ඥානය පහළ වුණා. පෙරවිසෝ කඳ පිළවල පිළවඳ නුවණක් ඒ අවස්ථාවේදී පහළ වුණා. පහළ වෙන ආර මුලින් සමාන අංගවපු ධනෙති මේ අවස්ථාවේ ස්ථාන ප්‍රකාශ කළා. අර වගේම අර පිටුවරයා මේ ධනෙ ගොඩට ගස් අරගෙන ඊට පස්සේ තමයි විශ්වාස කරේ මේ තමන්ගේ පියා තමයි මේ බොහොම අභාග්‍ය සම්පන්න කෙනෙක් ඉදිරි පුදුනේ කියලා. බුදුහාමර මේ වෙනම ධර්ම දේශනා කළා. කොහොමද ධර්ම දේශනා කළේ? උන්වහන්සේ ධර්ම දේශනා කළේ මෙන්න මේ වගේ ලෝභීව කාලය ගත කළෝකින් සමාජ මේ ලැබෙච්ච ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාව අහිමි වෙනවා. ඒ නිසා ධනෙ ලැබෙන්න පින්දහම් කරන්න, දූ දරුවන් ලැබෙන්න දරුවනොත් එක පින්දහම් කරන්න. ඒ නිසා කුසලයේ තියෙන වටිනාකම පිළිබඳව බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. දැන් මේ මිය ගිය පුතුවරේ දැන් ඉපදිලා ඌගේ මේ අභාග්‍ය වෙනස් කරන්න බෑ. නමුත් මේ පුතා මේ අනුශාසනාව අහලා බොහෝම දැහැමි වුණා. අර ධනෙ නොඑක් පින්දහම් කරලා ඔහු සුගතිගාමී වුණා කියලා සඳහන් කරනවා. මෙන්න මේ සිදුවීම මුල් කරගෙන තමයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ අර මාමුලින් සඳහන් කළ ගාථාව දේශනා කළේ. ලෝකේ සමහර අනුන අය සමන්ටින්න දරුවෝ ගැන විතරක් පිළිබඳව හිතර සෑහීමකටපත් වෙනවා. ඔව් හිතන්නේ නැහැ ඊට වඩා එහා ලෝකයක් හිතන්නේ නැහැ. ඒ නිසා දරුවෝ තමන්ට අහිමි වෙනවා, ධනයත් තමන්ට අහිමි වෙනවා. ඒ විතරක් නෙවෙයි බාහිර දේවල් විතරක් නෙවෙයි තමන් පරිහරණය කරන තමන්ගේ මේ ශරීරයත් තමන්ට අහිමි වෙනවා. එහෙම ලෝකෙක අපි මේ ජීවත් වෙන්නේ කියන මේ ජීවිත යථාර්ථය බුදුරජාණන් වහන්සේ අපට මේ ගාථාවෙන් දේශනා කළා. පින්නතුනි දරුවෙක් මේ ලෝකෙට බිහි වුණාට පස්සේ කුඩා කාලයේ ඉක්මනට ගෙවලා දරුවා ඇතැම් විට ඉක්මනට උගන්වලා ඉක්මනට රැකියා ලබා දෙන්නයි බොහෝ විට දෙමාපියන්ගේ අපේක්ෂාව. විශේෂයෙන් අපේ මෑණිවරුන්ට ලොකු ඉක්මනක් තියෙනවා, ඉක්මනට උගන්වන්න නේද? ඉක්මනට ඉස්කෝලේට ඇතුළත් කරන්න ලොකු උනන්දුවක් තියෙනවා. හොඳම ඉස්කෝලේකට ඉක්මනටම දවසක් හරි කලින් එක අකුරක් හරි වැඩිපුර උගන්වලා ඉස්කෝලේට බාර දෙන ලොකු උනාවක් අපේ දෙමව්පියන්ට තියෙනවා. පින්නතුනි මෙන්න මේ කාරණා පිළිබඳව කලකලා බලද්දී දරුවන් යම්කිසි අවස්ථාවක ජීවිතේ ඉන්නව නම් පින්නතුනි විශේෂයෙන් කුඩා කාලේ ඒ දරුවා ඉන්න ඒ අවස්ථාව ගැන අපි සතුටට පත් වෙන්නට ඕන. බොහෝ විට අපේ ලක්ෂණය තමයි අපි නිතරම හිතන්නේ සතුට තියෙන අනාගතය කියලා. ඒ නිසා අපි සවිවලටත් ඇතැමිට කියන්නේ අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා නේද? ඒ හෙට පිනුදුනි කවදාත් ලැබෙන්නේ නැහැ. අද කියන කොට හෙට නැහැ. හෙට 17 වෙනිද හෙට කිව්වට පස්සේ ඒක 18 වෙනිද වෙනවා. කවදාවත් මේ හෙට කියන දවස එන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි බුදුදහමෙන් හැටියට සතුට තියෙන හිත නෙවෙයි. සතුට තියෙන කවද්ද? ඔය සතුට තියෙන පින්නතුනි අද. එතකොට දරුවන් ගැන උනත් පින්නතුනි අනාගතය ගැන හුවා ඉතන හිත සතුට වෙන ඉන්න එපා. දරුවනොත් හිත සතුටටපත් වූත්තේ අද දවසේ. අද ඉපදිච්ච දරුවෙක් නම් ඉපදිච්ච ඒ ස්වභාවය දැකලා අද දින සතුට වෙන්න. ඒකේ කියන්නේ දරුවා විහිට අනාගතය වෙනුවෙන් මුකුත් කරන්නේ නැහැ කියලා. නමුත් දරුවා යම් යම් අවස්ථාවක ජීවිතයේ ගත කරනවා නම් විශේෂයෙන් කුඩා කාලේ ඒ දරුවා ගත කරන ඒ අවස්ථාව ගැන සතුටටපත් වෙන්න. විශේෂයෙන් මව්වරුන්ට පියවරුන්ට දරුවන්ගෙන් සතුට ලබන හොඳම කාලය තමයි දරුවන් කුඩා කාලේ. ඒ නිසා දරුවා ඉතාමත් කුඩා කාලේ දරුවන් සෙල්ලම් කරනවද දැකලා දරුවන්ට පිළිබඳව කරන විවිධ සෙල්ලම් ගැන අපේ ධර්මයේ සඳහන් වෙන බෞද්ධ සාහිත්‍යයේ අපි දැන් රූම් පෙට්ට කියලා කියනවනේ නේද? ඒ රූම් පෙට්ට ගැන ඒ වගේම ෆෝන් පෙට්ට වීම ගැන විවිධ උපකරණ අරගෙන සෙල්ලම් කිරීම ගැන සෙල්ලම් කියවල් හැදීම මේ හැම දෙයක් ගැනම ධර්මයේ සඳහන් වෙනවා. මේ හැම දෙයක්ම පින්නතුනි දරුවාන්ට ඒ අවස්ථාවේදී අවශ්‍ය වෙනවා. මෙන්න මේක එකාදකින් දරුවාගේ කායික සංවර්ධනය වෙනවා. අනිත් එකෙන් අනිත් අන්තය තමයි දරුවා මේත් එක මානසික වශයෙන් දියුණුවකට පත් වෙනවා. ඒ වගේ මේක සමාන යාළුවෙක් එක්ක එකට සෙල්ලම් කරනකොට මේ දරුවෝ වාචාව ඉගෙන ගන්නවා. සාමූහික දෙයක් කරන විදිහ ඉගෙන ගන්නවා. ඒ විතරක් නෙමෙයි අනිත් ඈත් එක අභියෝග වලට මුහුණ දෙන්න ඉගෙන ගන්නවා. අනිත් අය බලනකොට ඒක ඉවසන්න පුරුදු වෙනවා. මේ හුඟාක් දේවල් එකට පුරු වෙනවා දරුවා එක සමාන සමාන්තර වයස අනිත් අය ඇසුරු කිරීම. ඒ නිසා කුඩා කාලේ සෙල්ලම් කරන්න තියෙන අවස්ථාවන් වලදී යම් කිසි සීමාවක් සහිතව ඒ දරුවන්ට අවස්ථාව ලබා දෙන්නට ඕන. ඒක ඒ දරුවාගේ ආධ්‍යාත්මික ගුණේ වැඩෙන්නට කායික මානසික දියුණුව සඳහා ඉතාම අවශ්‍ය කරන දෙයක්. ඒ වගේම මේ කුඩා දරුවන්ගේ ඒ සමයේදී දෙමව්පියන් දරුවන්ගේ දුරතා දැකලා සතුරු වෙන්නට ඕන. ඒ නිසා දරුවා කුඩා කාලේ ඉඳන්ම ඉපදිච්ච දවස් ඉඳන්ම ඉස්කෝලේ ගෙන හිටියේ ඉන්නවා. දරුවා කුඩා කාලේ නම් ඒ කුඩා කාලේ සතුට ලබන්න දරුවා සමග. ඒ වගේම නියමිත කාලයට ආවට පස්සේ පාසලට බාර දෙන එක අපේ දරුවන් කරනවා, අපේ දෙමව්පියන් කරනවා. අධ්‍යාපනය ලබා දෙන ඕන හැටි අන අමුතුවෙන් කියන්න ඕනේ. විශේෂයෙන් ලංකාවේ අධ්‍යාපනය ගැන ලොකු උනන්දුවක් තියෙන විශේෂයෙන් දෙමව්පියන්. ඒ අධ්‍යාපනය පිළිබඳව ලංකාවේ විවිධ දිස්ත්‍රික්වල විවිධ මට්ටම් තියෙනවා. ඒ අතරේ ලංකාවේ හොඳම අධ්‍යාපන දිස්ත්‍රික්කය මොකද? ඔය ලංකාවේ වැඩිපුරම උගත්තු ඉන්න හොඳම අධ්‍යාපන දිස්ත්‍රික්කය හිට සලකන්නේ ගම්පහ දිස්ත්‍රික්කය. ඒ නිසා මේ පිනතුන්ට අධ්‍යාපනය තියෙන වැදගත්කම අමුතුවෙන් අපි කියන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් පිනතුනේ අපි මෙතෙන්දී එකක් තේරුම් ගන්නට ඕන. මේ දරුවන් අපි ඉතාම දැඩි වේගවත් ගමනක මේ යොදවලා තියෙන අධ්‍යාපනය සඳහා විශාල ඉලක්ක දීලා තියෙන දරුවන්ට. මේ ඉලක්ක නිසා පිනතුනේ ඒ දරුවන්ට ජීවිතයේ ඒ අවදිවල ලබන්න තියෙන සතුටත් බොහෝ දෙනට අහිමි වෙලා තියෙනවා. දෙමව්පියන් හිතන්නේ නැහැ මේ අධ්‍යාපනයේ විතරයි ජීවිතයේ ප්‍රධාන අංගය කියලා. අධ්‍යාපනය විතරක් නෙවෙයි පිනතුනේ අධ්‍යාපනයේට කාරණයක් විතරයි. ඇතැම් විට ඉහළට අධ්‍යාපනය ලබන්න බැරි වුණත් වෙන වෙන අංශවලින් ඉදිරියට ගිහිල්ලා දින වෙන දරුවන් ඉන්නවා. ඇතැම් විට අධ්‍යාපනය විතරක් ගිහිල්ලා අධ්‍යාපනය විතරක් ලබාගෙන නැත්නම් විට වෙන කිසිම දෙයක් ගන්න නැති දරුවන් සමාජයේ බොහෝ විට ඉන්නවා. ඒ නිසා දරුවා අධ්‍යාපනය ඉහළට යනවත් එක්කම ආගම දහමට ගරු කරන්නේ කොහොමද? ස්වාමීන් වහන්සේ ලැබුරු කරන්නේ කොහොමද? පන්සලකට යන්නේ කොහොමද? පන්සලකට ගිහින් හැසිරෙන්නේ කොහොමද? ඥාතීන් හඳුනාගන්නේ කොහොමද? ඥාතීන් ඇතුරු කරන්නේ කොහොමද? ඒ වගේම ළමයෙක් නම් කුඩා කාලේ ඉඳන්ම ළමයාට ගෙදර වැඩකලට කුරු කරන්නට ඕන. ඒ වගේම උයන්න පියන කුරුදු කරන්නට ඕන. මේ හැම දෙයක්ම දෙමව්පියන් විසින් දරුවන්ට උගන්වන්නට ඕන. ඒක දෙමව්පියන් ඉටුවන්නට ඕන දෙයක්. ඇතැම් විට වර්තමානයේ ප්‍රධාන දේ තමයි දෙමව්පියන් දරුවන්ට අධ්‍යාපනය සඳහා විතරක් නිදහස දීලා අනිත් සියල්ලක්ම දෙමව්පියන් කරන හැටි ඇවිල්ලා තියෙනවා. මේක අපි හිතනවා දරුවන්ගේ අධ්‍යාපනය සඳහා කරන අපි උපකාරයක් කියලා. නමුත් වෙනතුරු මෙහෙම ඉගෙනගෙන දරුවාගේ අන්තිම කාලයේ වරිට බලනකොට මොඩුවට අධ්‍යයනය කළ බැලුවොත් වැඩිපුරම ජීවිත සාර්ථක වෙලා තියෙන්නේ මේ හැමදේම සමබරව කරපු කෙනා. ජීතර කටයුතු හොඳට පුරුදු වෙලා දෙමව්පියන් ඥාති මිත්‍ර ආදීන හොඳට ඇසුරු කරන ක්‍රීඩාවනුත් කළ මේ හැම දෙයක්ම සමබරව ගියපු කෙනා තමයි ජීවිතේ කාලයක් යනකොට හොඳ සමබර පෞරුෂයක් සහිත දරුවෙක් බවට පත් වෙන්නේ. එනිසා වෙනතුන් එක පැත්තකින් අපි අධ්‍යාපනයට යොමු කරන අතරේදී අනිත් පැත්තෙන් අපි ගුණධම් සඳහා දරුවන් යොමු කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ දෙමව්පියන් විසින් දරුවන්ට ඉටු කළ යුතු කිසුමම් පහ ගැන සඳහන් කළා. ඒ පහේදී පළවෙනි කාරණය තමයි දරුවන් අයහපතින් මුදවන්නට ඕන. දෙවෙනි කාරණය තමයි කල්යාණ නිවේසෙන්දී දරුවන් යහපතින් යොදවන්නට ඕන. තුන්වෙනි කාරණය තමයි සික්මන් සික්හාපෙන්දි කියලා කියනවා අධ්‍යාපනය සලකලා තියෙන තුන්වෙනි කාරණාවෙදී. නමුත් අපි බොහෝ දෙනා හිතන්නේ අධ්‍යාපනය පළවෙනි කාරණය කියලා. අධ්‍යාපනයේ යම් යම් අඩුපාඩුමක් තිබුණත් පින්නතුනි අර අකුසලයෙන් මිදවීම සහ කුසලයෙන් යෙදවීම කියන යහපතෙහි යෙදවීම කියන මේ කාරණා දෙක අපට යම් කිසි ප්‍රමාණයකින් සපුරා ගන්න පුළුවන් නම් එවැනි දරුවන්ගෙන් තමයි පින්නතුනි සැබෑ සමානාගතේ සමාන සතුටක් ලැබෙන්නේ. ඒ වගේම පින්නතුනි අනිත් දේ තමයි දරුවන් නිතරම වර්ධනය වෙනකොට ඒ දරුවන් පිළිබඳව දෙමව්පියන් දරුවන් දෙමව්පිය ගැන හොඳට අවධානයෙන් ඉන්නේ. දැන් අපි බොහෝ විට ස්වාමීන් වහන්සේලා බණ කියනකොට දෙමව්පියන්ගේ ගුණ කියනවා. දෙමව්පියන්ට කලකන්න කියලා නිතරම කියනවා. පින්නතුනි මගේ නම් ආකල්පයේ දරුවන්ට මෙච්චර මව්ගුණ කියන්න ඕනේ නැහැ. ඇයි ඒ? දරුවෝ හොඳට මව්පිය ගුණ දන්නවා. හොඳට දෙමව්පියන්ගේ ළඟ තියෙන ගුණවත්කම්, නුගුණවත්කම් ඔක්කොම දරුවෝ දන්නවා. අනාගතයේදී පින්නතුනි මතක තියාගන්න තමන්ට තමන්ගේ දරුවෝ සලකන්නේ තමන් සලකපු විදිහට නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. දරුවන්ට තමන් වා සැලකුවට දරුවෝ තමන්ට නැවත සැලකන්නේ නැහැ. දරුවෝ දෙමව්පියන්ට සැලකන්නේ දෙමව්පියන්ගේ ළඟ තියෙන සිල්වත් ගුණවත්කම් අනුවයි සලකන්නේ. විශේෂයෙන් දෙමෝපියන්ගේ ආදර්ශය වැදගත් වෙනවා. දරුවෝ විශේෂයෙන් බලාගෙන ඉන්නවා තමගේ අම්මා තාත්තා දෙන්න ආචික සියයට සලකන්නේ කොහොමද කියලා. මෙන්න මේක තමයි දරුවෝ අම්මට තාත්තට සලකන්න ඉගෙන ගන්න ප්‍රධානම දේ. ඇතැම්මිට තමන්ගේ අම්මා තාත්තා කියනවා නම් ආචික සිය බලන්න යන වෙලාවක් නැහැ. ඒගොල්ලන්ට එච්චර සලකන්න ඕනේ නැහැ කියලා. ඒ ආකල්පයෙන් පිටියෝටින් දරුවෝ දන්නවා මමත් ලොකුනහම මමත් මේ විදිහට තමයි අම්මට තාත්තට සලකන්න ඕනේ කියලා. ඇතැම්මිට දරුවන්ගේ වැඩ නිසා අපේ මෑණිවරු පියවරුන්ගේ ලක්ෂණයක් තමයි තමන්ගේ අම්මට තාත්තට කරන සැලකිලි අඩු කරනවා. මේක බොහෝ දෙනාගේ වෙන දෙයක් මේක හිතලම කරනව නෙවෙයි. ඇතැම්මිට දරුවන් සඳහා වැඩිපුර කාලයක් ගත කරපු නිසා තමන්ගේ අම්මා තාත්තා ගැන තියෙන සැලකිලි අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි ඇතැම්මිට තමන්ගේ අම්මා තාත්තාගේ අඩුපාඩුයන් තමන්ගේ දරුවන්ගේ ළඟ තියෙනවා. පින්නතුනි මෙන්න මේක ලොකු වැරදි ආදර්ශයක්. මේක වුණොත්ින් මේ විදියම තමයි තමන්ගේ දරුවෝ තරඟදී හුරු වෙන්නේ. ඒ නිසා දරුවන්ගෙන් යම් කිසි සැලකිල්ලක් බලාපොරොත්තු වෙනවා නම් තමන් මතක තියාගන්න ඒ සැලකිල්ල අපේක්ෂා කරන විදියට තමන්ගේ දෙමව්පියන්ට සලකන්න. අවවාද 100ක් දෙනවට වඩා එක ආදර්ශය වටිනවා. එක ආදර්ශය වටිනවා. ඒ නිසා 100 පාරක් කියනවා තමන්ට තමන් වයසට ගියාම සලකන්න කියලා. දරුවෝ ඒක ගණන් ගන්නෑ. දරුවන්ට ඒක හොඳ දර්ශනයක් ලැබුණා කියන තමන්ගේ ආශිර්වාදය සියයට සලකපු හැටි අන්න ඒ විදිහට සමන්ට අනාගතයේ සලකයි. ඒ සමා ඇතැමිට බණවලට කියන දෙයක් තමයි අමතක වෙනවා නම් ලියාගෙන හරි තියාගන්න තමාන්ට තමන්ගේ දරුවන් සලකන්නේ තමා තමාගේ දෙමව්පියන්ට සලකපු ආකාරයටයි කියලා. ඒ නිසා විශේෂයෙන්ම දරුවන්ට තේන්නම තමන්ගේ වැඩිහිටි අම්මට තාත්තට හොඳට සලකන්න. වැඩිහිටි අම්මා තාත්තා ඇතැම් වෙලෙ තමන්ගෙන් වෙන් වෙලා ඉන්නට පුළුවන්. ඇතැම් වෙලෙ මිය ගිහිලෙන්න පුළුවන්. එහෙනම් තමන්ගේ නැන්ද කෙනෙකුට මාම කෙනෙකුට හරි සලකලා මේ ආදර්ශය තමන්ගේ දරුවන්ට ලබා දෙන්න. ඇතැම් වෙලෙ තමන්ගේ අම්මා තාත්තා ඉන්නේ තමන්ගේ වෙනත් සහෝදර සහෝදරියන්ගේ නිවසක වෙන්න පුළුවන්. එහෙනම් මාසයකට දවසක් හරි ගිහිල්ලා අවශ්‍ය කරන දේවල් අරන් ගිහිල්ලා දරුවනොත් එක්ක මේ ආශිර්වාදය බලලා එයාට වැඳලා කියලා එයට ගරු සැලකිලි දක්වල එන්න මේ ආදර්ශය තමන්ගේ දරුවන්ට ලබා දෙන්න. මේක ඉතාම වැදගත් දෙයක්. ඒ නිසා දරුවා කුඩා කාලේ පටන් ආදර්ශය ගන්න තමන්ගේ අම්මා තාත්තා දෙන්න. අම්මා තාත්තා දෙන්න ගැන බුදුහාර දක්වන්නේ පූපාචාරිය කියලා. පූර්ව ආචාරවරු. දරුවන්ට හැසිරෙන්න ඕන ආකාරය සියල්ලම ලබා දෙන තමන්ගේ අම්මා තාත්තා. දැන් මේක දැන් මෙතන අපි මොන්ටිසෝරියේ බාර දීලා තියෙනවා. ලදරු පාසලේ බාර දීලා තියෙනවා. නැත්තම් දිවා තුරපු මධ්‍යස්ථානට වර්තමාන මේක බාර දීලා තියෙනවා. නමුත් අතීතයේ පින්තුනි මේ සියලු ආදර්ශ ලබා දුන්න අම්මට ආද දෙන්න. විශේෂයෙන් අම්මා කුඩා කාලේ දරුවන් සමග සෙල්ලම් කරනවා. දරුවන් සමග වැඩිහිටියන් ගරු කරන දේවල් කරනවා. ඒ වගේම බුදුන් වන්දන එක කරනවා. මේ වගේ දේවල් කරනකොට දරුවා નિરાයාසයෙන්ම හුරු වෙනවා කොහොමද අනාගතේ සමා කටයුතු කරන්න ඕනේ කියලා. විශේෂයෙන් පින්තුනි දරුවනොත් එක්කම ගත කරන හොඳ දිනචරියාවක් තියෙනට ඕන කුඩා කාලේ පටන්. උදෑසනම බුදුන් වහන්සේ විදියක් සංසා ගන්නට ඕන. උඹ වේලාවක් එතන ගත කරන්න බැරි වුණත් අනිවාර්යයෙන්ම බුදුහාඳුරු වෙනුවෙන් මයිකයක් හදලා පැන් ටිකක් පූජා කරන සිරිත හැම නිවසකම ඇති කරගන්නට ඕන. ඒ වගේම උදෑසන තමන් නිවසේ හදන ආහාර පාන ආදියෙන් ටිකක් බුද්ධ පූජා වෙනුවෙන් වෙන් කළා දරුවන්ගේ අතින්ම බුද්ධ පූජා පූජා කරන ගුරු කරගන්නට ඕන. මේක තමයි දවසේ ආරම්භයේ හැටියට කරන්නට ඕන. උදෑසනම දරුවන් නැති දෙනකොටම දරුවන්ට පිරිත් එක අහන්න, ධම්ම චින්තා වහන්න, දරුවන්ට සලස්වන්නට ඕන. මෙතන ඉඳන් පින්නතින් ආරම්භ කරන්නට ඕන. ඊළඟට දරුවා පාසලෙන් දරුවෙක් නම් ඒ සඳහා අවශ්‍ය කරන කටයුතු කරන අතරේදී දෙමව්පියන්ට වැඳලා යාම ආදී මේ සියලුම දේවල් සුදා කාලේ පටන්ම ගෙදරින්ම මේක ලබා දෙන්නට ඕන. ඒ වගේම තමන්ගේ නිවසේ නිතර ඇහෙනට සලස්වන රූප වාහිනිය හෝ ගුවන් විදුලිය හෝ පාලනයකින් යුක්තව අසුරු වන්නට දෙමව්පියන් වග බලා ගන්නට ඕන. වර්තමානයේ දෙමව්පියන්ට තියෙන ගෞරවය අඩු වෙන ප්‍රධානම හේතුව තමයි රූප වාහිනිය සහ ඇතැම්මිට කොම්පියුටරය. ඒ නිසා මෙන්න මේ අවස්ථා ගැන දෙමව්පියන් ආදර්ශවත් වෙන්නට ඕන. දරුවන්ට නිවැරදි මඟ පෙන්වීමක් කරන්න ඕන වර්තමාන කාලයට මිට අපි ඉස්සර ගෙදරට අපි අම්මා තාත්තා වැඩට ගිහිනේනොත් අපි නැතිදෙනවා. අපි ඉස්සරහට ගිහලා පිළිගන්නවා. නමුත් දැන් අම්මා තාත්තා එනවත් අපි දන්නේ නැහැ නේද? කොහොම දෙන්නේ ළමයි රූපවාහිනිය ළඟම ඉන්නේ. කෑම කන කොට රූපවාහිනිය දැක්ක බලාගෙන කන්නේ. ඇතැම් විට බත් කන්නේ තියෙන මොනවද කියලා දන්නේ නැහැ. ඇතැම් විට කෑවල කියලාවත් දන්නේ නැහැ නේ. මතකවත් නැහැ ඇතැම් විට. පින්නතුරි කෑම කන වෙලාවට අපි රූපවාහිනිය ඔක් කළ තියන්නට ඕන. දැන් කවුරුත් එකට වාඩි වෙලා මේසෙක ඉඳගෙන එකට ආහාර පාන ටික කතා කරමින් ගන්නවා නම් ඒක හොඳ දෙයක්. ඒක සමග ඇති වෙන දෙයක්. ඒක ඕනුන් අතරේ ගෞරවය ඇති වෙන දෙයක්. ඒ නිසා රූපවාහිනිය බැලීම උනස් පින්නතුනි ජාතික නිශ්චිත වේලාවක සඳහා ඒ සඳහා දරුවන් හුරු කරන්න, දරුවට ඒ සඳහා පාලනයක් ලබා දෙන්න. එහෙම නොවනොතින් සමන් විසින්ම සමන්ගේ ගෞරවය නැති කර ගැනීමක් වෙනවා. ඒ සඳහා හොඳ ආදර්ශයක් දෙමව්පියන් විසින් දෙන්නට ඕන. විශේෂයෙන් ගෙදර කතා කිරීමේ ඉඳන්ම විශේෂයෙන් මව්වරුන්ගේ කතාව භාෂාව දරුවන්ට දෙහිම වැදගත් වෙනවා. දෙමව්පියන් අනිත් අයගේ වැරදි අඩුපාඩුකන් නිතරම කතා කරනවා නම් නිවසේ දරුවන්ටත් පිටුතුනි මේ වැරදි ආදර්ශ යනවා. ආදර්ශය කියලා කියන්නේ පිටුතුනි කණ්ණාඩියට. කණ්ණාඩිය බලල තමයි අපි යම් යම් දේවල් හදාගන්නේ. අන්නේ වගේ තමයි දරුවන්ට කණ්ණාඩිය තමයි අම්මා තාත්තා දෙන්නේ. අම්මා තාත්තා දෙන්න කලබල නම් දරුවෝ කලබලයි. අම්මා තාත්තා දෙන්න බොහොම තැම්පත් නම් දරුවෝ තැම්පත්. අම්මා තාත්තා දෙන්න අනවශ්‍ය දේවල් කතා නොකරනවා නම් දරුවෝ කියා කතා කරන්නේ නැහැ. අම්මා තාත්තා දෙන්න නිවසේ පොත්පත් බලනවා නම් දරුවන්ට පොත්පත් බලනවා කියලා කියන්න ඕනේ නැහැ. නිතරම පේනතුනි නිවසේ පොතපත් දරුවන්ට පේන තියෙනවා හොඳ පොතපත්. ඔන්න බෞද්ධ පොතපත, මානව විද්‍යා පොතපත. ඒ තමන්ගේ ජීවිතය සකසා ගන්න පුළුවන් හොඳ පොත්පත් දැනට වර්තමාන රචනා කළ තියෙන ජාතක පොත ආශ්‍රයෙන්, ඒ වගේම රහතන් වහන්සේලගේ කතා ප්‍රෝත්‍ය ආශ්‍රයෙන්, ඒ වගේම පොඩි හාමුදුරුවන්ගේ කතා, රාහුල පොඩි හාමුදුරුවෝ, නිග්‍රෝද පොඩි හාමුදුරුවෝ, සුමන සාමණේරය, සාමණේරයන් වහන්සේ, සෝපාක හාමුදුරුවෝ, මේ වගේ ස්වාමීන් වහන්සේලගේ චරිත කතා පිළිබඳව පොත්පත් තියෙනවා. පිළිතුරු දරුවන්ගේ උපන් දිනවලට අපි අරන් දෙනවා මේ වගේ පොත්පත්. දරුවන්ගේ උපන් දිනකට බොහෝ විට අපි සෙල්ලම් වඩුව ඔකේම අරන් දෙන්නේ. එහෙම නෙවෙයි පින්නතුනි. දරුවන්ට පොතපත කියවන්න පුළුවන් නම් මෙන්න මේ වගේ හොඳ පොතපත දරුවන්ගේ උපන් දින තෑග්ග පාඩවල් පත් කරන්න ඕන. ඒ වගේම සරියුත්හාඳුරන්ගේ පින්තූර තියෙනවා. දැන් අපි ඉගෙන ගන්න දක්ෂ නම් අපි බොහෝ අය ඉගෙන ගන්න දක්ෂ වෙන සමහර විට අපි ඒකක දෙවිවරුන්ගේ පින්තූර තමයි එල්ලන්නේ නේද? ඇතැම් විට අකුරු කියවන අවස්ථාවලදී එම ඒකක දෙවිවරු නම් කියන අවශ්‍ය නැහැ මේ අතන් දන්නවා. නුවරට අධිපති කියන එක එක දෙවුරුන්ගේ තීන්දුවර තමයි අපි එල්ලන්නේ. බඩක් වාක් තියෙන නේද ඒ වගේ මූණ එක එක විකෘතිතාවයන් තියෙන දෙවුරුන්ගේ තීන්දුවර. පින්නතුනි බුදුදහමේ හැටියට ප්‍රඥාවෙන් අගතැන්පත් ස්වාමීන් වහන්සේ කවුද? සැරුත් හාමුදුරනේ අන්න. සැරුත් හාමුදුරන්ගේ තීන්දුවරයක් වුණ දරුවන්ගේ උපන්දිනවලදී, දරුවන්ගේ අකුරු කියන වෙලාවේදී, දරුවෝ පොතපත පාඩම් කරන තැන්වල තියෙනට ඕනේ සරුව සාන්දරන් පින්තූරය. සරුව සාන්දරන් පින්තූර අලුතෙන් හදලා තියෙනවා චිත්‍ර කරලා. දැන් ගන්න පුළුවන් පොත්පාපෝලෙම තියෙනවා. ඒ නිසා දරුවන්ට සැබෑලෙසම අපි ආදරේ නම් දරුවන් පින්තුනි සැබෑලෙසම බෞද්ධ පරිසරයක් තුල දරුවන් හසුරවන්නට ඕන. ඒක පින්තුනි අවුරුදු 16 18 20 ගින්න කරන්න බෑ. ඒක මුල් කාලේ ඉඳන්ම එකටම යන දෙයක් වාටපත් වෙන්නට ඕන. මව්වරුන්ගෙන් මේ ආදර්ශයම ලැබෙන්නට ඕන. විශේෂණ පිළිබඳව අපි දන්නවා හොඳට අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාලේ නම් ගා අයගේ දෙමව්පියන් ඇතැමිට ගුරුවරු. ගුරුවරු බොහෝ විට හොඳ ජීවන කාරියාවක් ඇතුව ජීවත් වෙන අය. ඒ නිසා හුඟක් වෙලාවට මේ දරුවන්ට බලපානවා මෙන්න මේ දෙමව්පියන්ගේ කාරියාව. ඒ නිසා දෙමව්පියන් හුඟක් හැම වෙන්න ඕන. දෙමව්පියන් සිල්වත් වෙන්නට ඕන. ඒ වගේම දෙමව්පියන් නිතරම දරුවන්ට ආදර්ශ ගන්න පුළුවන් කෙනෙක් වෙන්නට ඕන. තමන්ගේ අම්මා තාත්තා දෙන්න, තමන්ගේ ලෝකේ ඉන්න වීරයන් දෙන්න බවට පත් වෙන්නට ඕන. දැන් අපි වෙන වෙන වීරයන් එක්ක යාහිනේ නේද පින්තූර වල අලවගෙන. නමුත් දරුවන්ගේ ලෝකේ වීරයන් වෙන්නට ඕන අම්මා තාත්තා දෙන්න. ඒක තමයි ප්‍රධානම ආදර්ශ දෙක වෙන්නට ඕන. ඇතැම් විට අම්මට තාත්තට විශ්වවිද්‍යාල යන්න බැරි වුණා වෙන්න පුළුවන්. ඒක වෙනම දෙයක්. නමුත් ගුණධම් වලින් දරුවන්ට හොඳ ආදරය දෙන්න කෙනා වෙන්නට ඕන සමන්ගේ අම්මා තාත්තා දෙන්න. ඒ වගේම බුදුරජාණන් වහන්සේ එහෙම දෙමව්පියන්ගෙන් පූර්වාචාරවරුන් හැටියට දෙමව්පියන්ගෙන් මේ ආදර්ශය ලැබලා ආධ්‍යාත්මික වයසෙන් ඉහළට එනකොට දරුවන් ආධ්‍යාත්මික වයසෙන් ඉහළට නැන්වීමයි බුදුහාඳුරු නිතරම අපේක්ෂා කළේ. ඒකට හොඳ කතා ප්‍රවෘත්තියක් තියෙනවා. අපි නිතර සාකච්ඡා කරන කතා ප්‍රවෘත්තියක්. බුදුරජාණන් වහන්සේගේ කාලේදී බද්දර කියන පොඩි හාමුදුරු කෙනෙක්. මේ බද්දර කියන පොඩි හාමුදුරු පස්සේ කාලේ රහතන් වහන්සේ කෙනෙක් වාට පස් වෙලා වැඩි වීර පස් වුණාට පස්සේ මේ රහතන් වහන්සේ තමන්ගේ අතීතයේ උදා කාලේ ගත කරපු ආකාරය ගැන ප්‍රතිදී සඳහන් කරනවා. මේ බද්දර හාමුදුරුව කියනවා, මම කුඩා කාලේ මට කලින් මුල්ම කාලේ මගේ දෙමාපියන්ට දරුවන් හිටියේ නැහැ. මගේ අම්මා තාත්ත දෙන හුවා බාරහාර වුණ දරුවන් ලබන්න. හුඟා පුද පූජා කළ තමයි මාව ලැබුණේ. මාව මෙලොවට බිහි වුණාට පස්සේ අවුරුදු 7ක් යනකම් මගේ අම්මා තාත්ත දෙන හරිය මාදරෙන් මාව ඇසුරේ කරගත්තා. මං කුඩා කාලේ හරියම ලස්සනයි. ඒ නිසා මට අම්මා තාත්ත නම කියලා කිව්වේ බද්දර කියලා. බද්දර කියන්නේ ලස්සන කියන එක. එහෙම ලස්සනට හැදෙච්ච මට අවුරුදු 7ක් පිරෙනකොට මගේ හත්වෙනි උපන්දින දවසේදී මගේ අම්මව මාව වඩාගෙන මගේ අම්මා තාත්තා දෙන බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට මාලාව වැඳෙව්වා. වන්තවලා මගේ අම්මා තාත්තා දෙන කියනවා බුදුහාඳුරන්ට, බුදුහාඳුරනේ අපට මුල් කාලේ දරුවන් හිටියේ නැහැ. අපි දරුවෙක් ලබන්න හුඟා ප්‍රාර්ථනා කළා. හුඟා පාරහර වුණා. හුඟා පුද පූජා කළා අපට මේ දරුවා ලැබුණේ. මේ දරුවට දැන් අවුරුදු 7යි. මේ අවුරුදු 7 සම්පූර්ණ වෙන අවස්ථාවේදී මේ දරුවා අපි ඔබ වහන්සේ ළඟට රැගෙන ආවා. බුදුරජාණන් වහන්සේ අපි මේ දරුවා ඔබ වහන්සේ ළඟට රැගෙන ආවේ ලෝකේ තියෙන වටිනාම දේ දෙන්නයි කියලා. ලෝකේ තියෙන වටිනාම දේ දෙන්නයි ස්වාමීනි අපි මේ දරුවා එකම පුතා අපි ඔබ වහන්සේ ළඟට එක්කරගෙන ආවේ කියලා. බුදුහාඳුරු මේ දරුවා දැත් හොඳට බැලුවා විමසිල්ලේ. බලල සමීපයේ හිටිය සරුවත් හාමුදුරනේ කියන සාරිපුත්ත මේ දරුවා ඉතාම භාග්‍ය සම්පන්න කෙනෙක්. මේ දරුවා ඉක්මනට මහාන කරන්න කියලා. දැන් මේ අවුරුදු 7 ළමයා උදේ වරුවේ මහාන කලෙන් අවස්තරුයි මේ ළමයා රහත් වුණා. රහතන් වහන්සේ කෙනෙක් බඩපත් වුණා. මෙන්න මේ ස්වාමීන් වහන්සේ තමයි කාලය කියලා සඳහන් කළේ. මට බුදුහාඳුරු මෙහෙමයි සැලකුවේ. මගේ දෙමව්පියෝ මං පිළිබඳව මෙහෙම ආකාරයට පිළිගුවේ තිබුණේ කියලා සඳහන් කළා. ඒකෙන් බුදුහාමර අපේක්ෂා කරේ නැහැ හැම දිනෙකම මහාන වෙන්න ඕන කියලා. නමස් පින්නතුනි භාග්‍ය සම්පන්න දරුවන් ඇතැම් විට මේ ලෝකෙට එන්නෙම පින්කම් කරන්න. ඇතැම් විට මේ ලෝකෙට එන්නෙම නිවන් දකින්න. ඇතැම් විට මේ ලෝකෙ මේ කාලේ ඉපදෙන්නේ භාග්‍ය සම්පන්න ශ්‍රද්ධාවන්ත දෙමව්පියන්ගේ දරුවෙල ඉපදෙන්නේ මාර්ගඵල ලබන්න එන්නෙමයි. එහෙම භාග්‍ය සම්පන්නව මෙලවට ඉපදෙන දරුවන් ඇතැම් විට අපි මේ අවස්ථාව දරුවන්ට මඟහරිනවා. ඇතැම්මට අධ්‍යාපනයේ නාමයෙන් අපි දෙන වර්තමාන අධ්‍යාපනයෙන් විතරක් අපි නැවතිලා මේ ඉතාම සුවිශාල විදියට ආධ්‍යාත්මික වශයෙන් ඉදිරියට යන තියෙන අවස්ථාව දරුවන්ට ඇතැම්මට අපි අහිමි කරනවා. නමුත් වෙනතුනි එහෙම වුණත් ඇතැම්මට සමහර භාග්‍ය සම්පන්න දරුවන් ඉන්නවා. දෙමව්පියන්ගේ ප්‍රාර්ථනා විශ්ව කරගන්න හොඳට ඉගෙන ගන්නවා. සමහර අය එහෙම ඉන්නවා, එහෙම කීප දෙනෙක් මහානෙස්සෙන් ඉන්නවා. හොඳට ඉගෙනගෙන ඇතැම්මට උපාධි සාහිත්‍ය අරගෙන උපාධි සාහිත්‍ය අම්මට තාත්තට දීලා ඕන දැන් සාහිත්‍යෙ ඕන කිව්වේ ඕන ගන්න කියලා. සාහිත්‍යයේදී ලෑ මහානෙක්සය ඉන්නවා. සමහර අය හොඳට දැන් උසස්කල සමත් වෙන්න ඕනේ අපේ තාත්තට. උසස්කල හොඳට පාසල විශ්වවිද්‍යාලයට පාස් වෙනා ආ දැන් මම උසස්කල පාස් වුණානේ. මේන්න ප්‍රතිපාල කියලා ප්‍රතිපාල ටික අපේ තාත්තට දීලා මහානෙක්සය ඉන්නවා. ඊටත් මෙන්න මේකෙන් අපට ඇඟවෙන ලක්ෂණයක් තමයි. සමහර අය ඉතාම භාග්‍ය සම්පන්නව මේ වගේ කාලෙක ඉපදෙන්නේ මේ ආධ්‍යාත්මික දියුණුව ලබන්න. ඒක තමයි සමහර අය සපුරාම ගිහි ගෙදරින් නික්මලක් ලබනවා. සමහර අය තැන්විත ගිහි ගෙදර කටයුතු කරමින්ම සමහර අය මේ ආධ්‍යාත්මික දියුණුව ලබා ගන්නවා. මනසම වඩනවා, සිල් රකින්නවා. සමහර වෛද්‍යවරු ඉන්නවා තමන්ගේ දෙමව්පියෝ ඉන්න නිසා හොඳවට දෙමව්පියන් සලකගෙන ඉන්නවා. නමුත් විවාහ වෙන්නේ නැති දරුවෝ සමහර අය ඉන්නවා. එහෙම වෛද්‍යවරු සමහර අය ඉන්නවා. නිතරම බණ භවනා කරන වේ අය. ඒ විතරක් නෙවෙයි වෛද්‍ය වෘත්ති එදිරින්න ගමන් පිළි සමාදම් වෙලා ඉන්නා ඉන්නවා. සිල්රෙද්ද පෙරවගෙන ඉන්නේ නැහැ. එයාලා දෙලෙන් පස්සේ කෑම කන්නේ නැහැ. අර සීලයට අදාළ සීලම වත් පිළිවෙල ටික කරනවා වෛද්‍ය වෘත්තියක් කරමින් ඉන්නවා අපේ සමාජයේ. බුදුරජාණන් වහන්සේ පින්තුනි දේශනා කරපු ඉතාම වැදගත් සූත්‍ර දෙකක් තියෙනවා. ඒක දීප සූත්‍රය සහ ඒක පුත්ත සූත්‍රය කියලා. ඒක දීසු සූත්‍රය සහ ඒක බුද්ධ සූත්‍රය කියලා. ඒක බුද්ධ සූත්‍රයෙන් කියන්නේ බුදුහාර සඳහන් කරනවා ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් ඉන්නවා නම් ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් මියස්සන් ශ්‍රද්ධාවන්තද නැද්ද කියලා ඔන්න දැන් බලාගන්නේ. ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් ඉන්නවා නම් ඒ උපාසිකාවටින් ඒකම පුතේට නම් ඒ පුතාගෙන් ඉල්ලීමක් කරන පුතේ කොහොම හරි හත්තාලවක හරි චිත්ත ගෘහපති හරි වගේ වෙන්නේ කියලා. පුතේ කොහොම හරි හත්තාලවක හරි චිත්ත ගෘහපති හරි වගේ වෙන්නේ කියලා. මේ දෙන්නම තිනතන බුදුරණන් කාලේදී අනාගම් වෙච්චයි. ඒ වගේම ඒ පුතා යම් කිසි දවසක මහණ වෙන්න කැමති නම් පුතාට කියන පුතේ කොහොම හරි සරුවත් හාමුදුරු හරි මුගලන් හාමුදුරු හරි වගේ වෙන්නේ කියලා. දූලගෙන කියලා තියෙනවා නේ. ඊට පස්සේ කියනවා ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් නම් ඉන්නේ. ඒ උපාසිකාවට ඉන්නේ එකම දුවක් නම් ඒ දුවගෙන් ඉල්ලීමක් කරන්න. දුවේ කොහොම හරි නන්ද මාතාව හරි කුජුත්තරාව හරි වගේ වෙන්නේ කියලා. නන්ද මාතාව හරි කුජුත්තරාව හරි වගේ වෙන්නේ කියලා. මේ දෙන්නම පින්නුති අනාගාමි වෙච්ච ගෙදර වාසය කරපු අය. මේ කාන්තාවන් ශ්‍රේෂ්ඨ කාන්තාවන් හැටියට සැලකන්නේ. කිසි වෙඩකට කියලා නැහැ විසාකාව වගේ වෙන්නේ, පන්දුල මල්ලිකා වගේ වෙන්නේ කියලා නැහැ. පුතාලට කියලා නැහැ අනාථමිනිගේ සිටුමා වගේ වෙන්න, බිමිසාරයිතුමා වගේ වෙන්න කියලා නැහැ. ඒ වගේ මේ ශ්‍රද්ධාවන්ත මෑණියන්ගේ දියණිය යම් කිසි දවසක මහණ වෙන කැමති නම් මහණ වෙන දවසේදී දියණියකින් ඉල්ලීමක් කරන්න දුවේ කොහොම හරි හේමාව හරි උප්පලවන්නව හරි වගේ වෙන්නේ කියලා. ඔන්න දරුවන්ට දීපු ආදර්ශයක් ඉන්නතනේ. එතෙන් මෙද මෙන්න මේ චරිත කතා ගැනවත් අපි බෞද්ධය කියලා අපි හිතාගෙන සිටියට අපි මේ චරිත කතා ගැනවත් අපි දන්නේ නැහැ. පිටතින් මේ චරිත කතා අපි දරුවන්ට කියලා දෙන්නට ඕන. දරුවන්ගේ ජීවිතය ආදර්ශ ගන්නට ඕන. දැන් අපි දන්නවා රාහුල පොඩි හාමුදුරු ගැන. රාහුල පොඩි හාමුදුරු කුඩා කාලේ පටන් අර උදෑසනට නැගිටින වැලි දෝසක් කියලා දාන මේ වැලිකට ගානට වගේ මට වැඩි හිටියන්ගේ අවවාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. අර විසාකාව අවුරුදු 7 සෝවාන් වුණා. සෝවාන් වෙලා පස්සේ කාලේ විවාහ වුණා. ඉතාම සාර්ථක ගෘහස්ත ජීවිතයක් ගත කරපු කාන්තාවක් තමයි විසාකාව කියලා කියන්නේ. මේ වගේ බෞද්ධ කාන්තාවන්ගේ හරිත කතා අපි දරුවන්ට ආදර්ශ හැටියට ලබා දෙන්න ඕනේ. ඒක තමයි පිනුත්නි අපි දරුවන්ට ලබා දෙන්න ලොකුම දායාදය බවට පත් වෙන්නේ. ඒ වගේම පිනුත්නි මේ විදිහට දරුවන් ටිකෙන් ටික හැදෙනකොට, වර්ධනය වෙනකොට ඇතැම් වෙලාවට අපි දරුවන්ට ළඟා වෙන්න බැරි ඉලක්ක දරුවන්ට දීලා තියෙනවා. ඇතැම් විට විභාග සම්බන්ධයෙන් හෝ වේවා වෙන වෘත්ති සම්බන්ධයෙන් හෝ වේවා ඉහළම ඉලක්ක දරුවන් තියලා ඒ ඉලක්ක වලට යන්නම තමයි දරුවන්ට අපි උනන්දු කරවන්නේ. පිනුතුනේ හොඳ ඉලක්ක තියෙන්න ඕන ඒක හරි. නමුත් ඇතැම් විට දරුවන්ට ඒ ඉලක්කට යන්න බැරි වුණොත් ඇතැම් විට දරුවන්ගේම ජීවිත ඇතැම් විට කඩා කපලනවස්ථා තියෙනවා. ඒ නිසා දරුවන්ට හොඳ ඉලක්ක ලබා දෙන්න හැබැයි ඒ ඉලක්ක වලට ළඟා වෙන්න බැරි වුණු අවස්ථාවේදී දරුවන්ට දෝෂ ආරෝපණය කරන්න එපා. දරුවන් ඉන්න මට්ටමින් දරුවන් පිළිගන්න. විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් නම් හොඳයි. එතනගෙන හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න. එහෙම බැරුණා නම් එහෙම බැරු නැති ජීවිතයේ සපුරා මාසාර්ථක වෙන්නේ නැහැ. ඊට පස්සේ යන්න පුළුවන් විවිධ වෘත්තීන් දරුවන්ට තියෙනවා. විවිධ පැතිවලින් දරුවන්ට ඉදිරියට යන්න පුළුවන්. නමුත් මතක තියාගන්න එක දියක් දරුවන්ට උගන්වන්න දරුවෝ කොහොම හරි දැහැමි වෙන්න කියනක උගන්වන්න. ලෝක ප්‍රකට ලිපියක් ලියනවා. ඒබ්‍රහම් ලින්කන් තමගේ පුතාගේ මුළු ගුරුතුමාට ලියපු ලිපිය තියෙනවා. ඒබ්‍රහම් ලින්කන් කියන ලෝකයේ විශිෂ්ට උපතෙක් හිටියා. ඇමරිකාවේ ජනාධිපති කෙනෙක් බවට පත් වුණා. ඔහු සමාජයේ පුතාගේ මුල්ගුරුතුමාට ලියන ලිපියක් තියෙනවා. ඒ ලිපිය පුළුවන් නම් හොයාගෙන කියවන්න. ඒක සිංහලෙනුත් රචනා කරලා තියෙනවා. සිංහලට හරවලා කියන එක. ඒ සමාජයේ පියා සමාජයේ ගුරුතුමාට උගන්වන්නේ පුතාගේ ගුරුතුමාට උගන්වන්නේ විශ්වවිද්‍යාලය යන්න දරුවෝ උනන්දු කරවන්න කියලා නෙවෙයි කියන්නේ. මේ දරුවාට ಗುಣධම් ටික උගන්වන්න කියලා කියන්නේ. මේ දරුවාට සමාජයේ ඉස්ම පුජ්‍යණන් ඉන්න මේ සමාජයේ ඉස්ම පුජ්‍යණන් අතරින් මානසික නොවැටි ඉන්න පුළුවන් ඉති ආත්ම ශක්තිය මේ දරුවාට ලබා දෙන්න. මේ ලෝකේ සමහර අය ඉන්නවා බොහොම අසාධාරණ විදියට මිල මුදල් හම්බ කරන ඩොලර් 1000ක් හම්බ කරන අසාධාරණයි හම්බ කරන අයට වඩා තමාගේ දහඩියෙන් එක ඩොලරය හම්බ කරන කෙනා වටිනවා කියන එක මගේ දරුවට උගන්වන්න කියලා මේ ඒබ්‍රහම් ලින්කන් තමාගේ මුල් ගුරුතුමාට සමහන් කරනවා. ඒ නිසා දහඩියේ මහන්සියේ වටිනාකම, දැහැමි පහරේ වටිනාකම, උත්සාහවන්තව කටයුතු කිරීම වටිනාකම, විත්තම පුද්ගලයන් ඉන්න සමාජයේ මේ විත්තම පුද්ගලයන්ගේ කපටිකම් වලට අහුම මේ ජීවත් මේ වැදගත්කම දරුවන්ට උගන්වන්න කියලා මේ මහා ශ්‍රේෂ්ඨ දාර්ශනිකයා තමා දරුවාට කියන්නේ නැහැ. තමා වෙනුවෙන් තමාගේ දරුවාට උගන්වන්න කියලා ගුරුතුමාට මේ කියන්නේ. ඇයි මේ තාත්තම මේ තමාගේ පුතාට මේක නොකිය ගුරුතුමාට කියන්නේ ඇයි මේ? මේ ලිපියේ මේ ගුරුතුමා මේ ලිපියේ ලියන ටිකම මේ තාත්තට දීමුනේ පුතාට ගෙදරදී කියන්නේ. ඇයි ඒක නොකිය මේක ගුරුතුමාට කිව්වේ? ගුරුතුමාට කිව්වේ පින්තුනි දරුවාන් අධ්‍යාපනය ලබන කාලේ වැඩිපුරම ගරු කරන්නේ දෙමෝපියන්ට වඩා තමන්ගේ ගුරුවරුන්ට. ඇත්තමිට තමන්ගේ අම්ම තාත්ත දෙන්න ගුරුවරු වෙන්න පුළුවන්. විදුහල්පතිවරු වෙන්න පුළුවන්, අධිකාරීවරු වෙන්න පුළුවන්. නමුත් ඊට වඩා දරුවා ගරු කරන්නේ සමාජ උගන්වන තමන්ගේ ගුරුතුමාට. එනිසා පින්තුනි දරුවා යම් යම් කාල වකවාණු වලදී දරුවා කැමැති වෙන පුද්ගලයන් ඉන්නවා. විශේෂයෙන් පාත්‍රට බාර දෙන්න කලින් තමන්ගේ අම්ම තාත්ත තමයි ඒ දරුවන්ට ඉන්න ලෝකේ ලොකුම දෙන්න. නමුත් පාත්‍රට බාර දුන්නට පස්සේ මේ තියෙන බැඳීම විතෙන් යන වෙන තැනකට යනවා. ඊට පස්සේ දරුවා වැඩිපුර ගරු කරන්නේ ගුරුවරුන්ට. ගුරුවරුන්ට හැමදාම ගරු කරන්නේ ඉස්කෝලේ හතරට පන්ති වෙන විට හැදෙමිට ගුරුවරුත් අභියෝගයට ලක් කරනවා. ඊට පස්සේ ඇතැමිට තමන්ගේ සම වයස්ක කණ්ඩායම් සමග තමයි වැඩිපුර අවධානය යොමු කරන්නේ. ඊට පස්සේ මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා තමන්ටම ගැළපෙන විදිහට ආත්ම ශක්තියක් හෝ ඇති කරගන්නවා. මෙන්න මේ කාලවලදී තමයි ඇතැමිට දෙමාපියෝ කියන්නේ දරුවා අකීකරුයි කියලා. දරුවා අකීකරු නෑ. දරුවන්ගේ මානසික වර්ධනයේ ස්වභාවය මේක. ඇතැමිට ළමයි ඉස්කෝලේ බාර දුන්නාට පස්සේ අම්මලා තාත්තලා දුක් වෙනවා දැන් ඉස්සර වගේ කියන දිහන්නේ නැහැ කියලා නේද? එහෙම අහන්නේ නැහැ කොහොමද? ඒක තමයි ස්වභාවය. ඊට පස්සේ ගුරුවරු ගැන තමයි වැඩි විශ්වාසයක් තියන්නේ. එනිසා දරුවන්ගේ මේ මානසික වර්ධනයේ විවිධ අවස්ථා තියෙනවා. ඒවා තමයි පොතපත කියවලා තමයි තීරුම් ගන්න අපේ දෙමාපියෝ දන්න වේමුගා. ඒ බලල දරුවන්ගේ ආකල්ප ගැන සැලකිලිමත් වෙලා දරුවන් උගතම් කරන වගේම දරුවන් ගුණවතුන් බවට පත් කරන්න, දරුවන් සිල්වතුන් බවට පත් කරන්න ඒ සියයට වඩා සමා දරුවන්ට ආදර්ශ ගන්න පුළුවන් හොඳ ආදර්ශයක් බවට සමන්පත් වෙන්න. ඒ වගේම මේ සමා ලැබුණු මේ ඉතාම වාග්ය සම්පන්න අවස්ථාවේ මනුස්ස ලෝකය සමාජ පින්නතුනි ටිකෙන් ටික අහිමි වෙනවා මේක. ඇතැමිට අපි අම්මල තාත්තල දෙන ජීවිතයේ සැලසුසු කාලයක් ගත වෙන කැප කළා. ඇතැමිට තමන්ට කුසල් සිද්ධ කරගන්න තියෙන අවස්ථා අහිමි කරගන්නවා. මොකද ඇතැමිට තමන්ගේ දැන තමන්ට ඕන දෙයක් දරුවෝ ලබා දෙයි කියලා අනාගතය බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා ඇතැමිට පින්නතුනි සමහර අම්මල තාත්තලා වයසට ගිහිලා ලෙඩ වෙලා ඉන්නවා. ඇතැමිට ලොකු අසනියක වෙලා ඉන්නවා. ඇතැමිට දුව දරුවෝ වයිසියෝරු. ඇතැමිට ඒ රෝගිය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු. ඇතැමිට දරුවෝ ටික අන්තිම මොහොත ළඟදී ඉන්න වෛද්‍යවරු මේ දුව ලක්ව තාන. නමුත් කිසිම උදව්වක් කරන්න බෑ. ඒ රෝගියන් ඇතැමිට තමන්ගේ අම්මා තාත්තා දෙන දැන් මීයන් ආසන වෙලෙම ඉන්නේ. ඒ නිසා දරුවන්ට උනත් පින්නදෙන සමන්ට උදව් කරන්න යම් කිසි සීමාවක් තියෙනවා. ඒ නිසා දරුවන් හදන ගමම කුඩා කාලේ පටන්ම දරුවන සමග පින්දහම් කරන්න. දරුවන සමගම සිල් රැකෙන්න. දරුවන සමග දානමාන ආදී පින්කම් වලට සහභාගී වෙන්න. ඒ වගේම සමන්ගේ දරුවන්ට වගේම ඊය වයසේ ඉන්න අනිත් දරුවන්ට සානුකම්පිත දෝසන කරන්න. ඇතැම් විට සමන් සමන්ගේ දරුවා ගැන විතරයි බලන්නේ. යම් කෙනෙක් සමන්ගේ දරුවාට ආශිර්වාදය බලාපොරොත්තු වෙනවා නම් ඊට සමාන වයසේ ඉන්න වෙනත් දරුවෙකුටත් හොඳට සලකන්න. ඒක තමයි සමන්ගේ දරුවන්ට කරන ලොකුම ආශිර්වාද පූජාව. ඒ නිසා තමන්ගේ දරුවට ලොකු ආශිර්වාදයක් වෙනවා. ඒ වයසෙම ඉන්න ඉගෙන ගන්න දක්ෂ නොයේ කඩුපාඩුම් තියෙන දුප්පත් දරුවෙකුට සලකන්න. පොත්පත් කරන් දෙන්න, සවස් ගෝතම කවුරුදට පෙරයක් අරන් දෙන්න. හැබැයි අරන් දෙල කියන්නේ නැප මම මෙහෙම කරයි කියලා. නිශ්ශබ්දව බැලලා නිශ්ශබ්දව ඉන්න. ඒක පිළිතුරු දරුවෙකුට කරන ලොකු ආශිර්වාදයක් ඒක. ඒ නිසා මෙන්න මේ වගේ කරුණ අපි කරන අතරේ දීපෙනත් අපි මතක තියාගත්තේ ප්‍රධාන දේ තමයි දරුවාට ඇමිට අපේ මව්වරුන්ගේ කුසෙන් බිහි වුණත් මේ දරුවා කියන්නේ මේ සතර වෙනම යන සත්වේ. කර්මාදූප ඇමිට අද අපේ දරුවා වෙලි ඉපදෙල ඉන්නවා. මරණයෙන් පස්සේ දරුවා මල්ලක වෙලි ඉපදෙනවා කියලා. අද අපේ දරුවා වශයෙන් ඉන්න කෙනා ඊළඟ ආත්ම භාවය වෙනස් රටක කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ සංකර යන ගමනේදී පින්නතුනි අපට දරුවන් ගැනීම තමයි ටික කලකට විතරයි. ඒ නිසා මේ දරුවන්ම සමාජ ජීවිතේ එකම ඉලක්කය කරගෙන අපි ඉන්න හොඳ නැහැ. අපි ඒ අතරේදී අපේ සංකර ගමනට හේතු වෙන කුසල ධර්ම ටික කරගන්නට ඕන. මොකද බැරි වෙලාවත් අම්මා තාත්තා දෙන්න ජීවිතේ අඩුපාඩු සිදු වෙන දුකටි ගාමි වුණොත් බැරි වෙලාවත් ඒ දුකටි ගාමි භාවයෙන් මුදවන්න දරුවන් ඇතැමිට කොච්චර සිංහන් කළකින් අනුමෝදන් කළත් බැරි වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා මෙච්චර දරුවෝ වෙනින් මහන්සි වෙලා අම්මා තාත්තා දෙන දුකටි ගාමි වුණයි කියලා කියන්නේ මෙවැනි බුද්ධෝත්පාද කාලයක ඉපදලා පිනතුනේ ඒක ලොකු අවහගයක්. ඒ නිසා දරුවන් හදන අතරේදී දරුවන් සමග සුගතිගාමි වෙන පින්දහම කරන්න. එතකොට ඇතැම් විට මේ පින්දහම් කළ ඇතැම් විට මේ දූ දරුවන් සමන්ට සමන් කැමති නම් සමන්ට සසරෙදිත් මේ දරුවන් නැවත මුණ ගැහෙනවා. ඒ නිසා හොඳ කීකරු වාසනාවන්ත දරුවන් අපේ දෙමව්පියන් කැමති. කැමති නම් ඒ දරුවෝ නැවත අපේක්ෂා කරනවා නම් කරන්න ඕන. ඒ දරුවන් සමගම හොඳට පින්දහම් කරන්න ඕන. හැබැයි පින්දහම් නොකර දරුවෝ විතරක් ප්‍රාර්ථනා කරු දෙන්න මොකද වෙන්නේ? දරුවන්ට දැඩි ආසන්නිය කිව්වොත් මොකද වෙන්නේ? ආ? ඇතැම් විට ඒ ගෙදරටම එනව නේද? ඒ ගෙදරටම ඇවිල්ලා දරුවන්ට ආසා කරගැතෙන විට ඊට පස්සේ මිනිස්යාමත් එනවා නම් කමන්නේ නැහැ, එහෙම නැහැ නේ නේ. ඊට පස්සේ දරුවන්ට ඇදෙන්න කරදර කරනවා. පින් ඉල්ලනවා. ඈ ගෙවන්නල නොයෙක් විවිධීදී සද්දපද දානවා රැට ඇවිල්ලා. එහෙම කරන්නම් හිතන්න එපා. ඒ නිසා දරුවන්ට හොඳට සලකනා වගේම දරුවෝ නැවත සතරේ මුණ ගැහෙන කැමති නම් හොඳට පින්දහම් කරන්න. ඒ වගේම දරුවෝ ඉන්න අනිත් අයටත් හොඳට කලකන්න. ඒක තමයි තමන්ගේ දරුවන්ට කරන ලොකුම ආශිර්වාදය. අන්න එහෙම කරපු වෙනාට මෙලොවදී සතුටු වෙන්න පුළුවන්. මෙලොව ජීවිතය අත්හැරලා ගියාට අපේ සතරේදී සතුටට පත් වෙන්න පුළුවන්. ඒ නිසා පින්තුනි අද අප දරුවන් පිළිබඳ වාක්‍ය කතා කළේ දෙමව්පියන් පිළිබඳ වාක්‍ය ආදර්ශයට පත් වෙනවා. විශේෂයෙන් මේ අත්නම් හැමදෙනාම වාස්නාවන්තයි. ඔබ හැමදෙනාටම සමාජයේ ලොකු ගෞරවයක් ලැබෙනවා. මේ ගෞරවයෙන් ඉතිමනේ ඔබට දරුවන් නිසා. අපි මුලින්ම සඳහන් කළා ඔබට සමාජයේ ලොකු ගෞරවයක් ලැබුණේ දරුවන් ඔබේ දරුවන් වීම නිසා. දැන් වෙනවා ඔබට ඔබගේ දරුවන් නොලැබුණා නම් ඔබට අද මේ තියෙන සතුට නැහැ. ඔබට අද මේ සමාජයෙන් ලැබෙන ගෞරවය ලැබෙන්නේ නැහැ. ඔබ සමාජයේ වැදගත් දෙයකට සම්බන්ධ කරගන්නේ නැහැ. ඔබ සුභ කටයුත්තකට සම්බන්ධ කරගන්නේ නැහැ. ඔබට මේ සියලුම ගෞරවය ලැබෙන්නේ ඔබට වාස්නාවන්ත දරුවන් ලැබෙන නිසා. දරුවා වැඩිකක්, දරුවා අමිනීව, හැටැන්නක නැගිට දූ දරුවා අහගෙන ඉන්න සංසාරයෙන් දුකින් ඉන්න බොහෝ දෙනෙක් අපේ සමාජයේ ඉන්නවා. ඉයක අතුරින් දරුවන් එක්ක ජීවත් වෙන ඔබ හරිම වාසනාවන්තයි. ඒ වාසනාවන්ත භාවයේ තවත් වැඩි දිනු කරගන්න නම් මේ ලැබිච්ච අවස්ථාවෙන් වඩ වඩා පින්නම් කරගෙන වඩ වඩා සමාජයේ දරුවන් පිළිබඳ මෛත්‍රියෙන් සාගතව සමාජ දරුවන් පිළිබඳ වගේම අසංගති දරුවන් ගැන මෛත්‍රියෙන් සාගත ඇසින් බලන් සුරංගේ මාර්ගතාවයක් ඇති කරගෙන අපි වඩ වඩා පින්නම් කරගෙන අපේ ජීවිත වාසනාවන්ත කරගන්නට උත්සාහ ගනිමු. එතෙත් සිදු කිරීමකට පෙරවන් කරමි. ඔබ අතරම දරාගෙන නිරොග් නිරෝගී සම්පත් දිගාත්‍රි සම්පත් කළ සේවා ලෙස ප්‍රාර්ථනා කරනවා. අද දින මෙම විහාරස්ථානයේ දහම පාසලේ හිඳුන ගන්නවාගේ දෑපර දීමෝක්යන් වහන්සේ නොබ සිත් සමාදන් මාස්තාව ඔබට මෙහි අවස්ථාවක් ලැබෙන නිසා සාදරයෙන් විහාර විහාරස්ථානම වාස්තුස්ථාන තුනට මේ වගේ සිත සමාදානයක් සිදු වෙන අවස්ථාවක් සාමකරාදරකින් තියෙන්නේ. ඒ නිසා මේ වැඩසටහන සම්බන්ධයෙන් කිරීම පිළිබඳව විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා අපි ගෞරවයෙන් පුදකර යුතුයි. මේ අතර අපි අවස්ථාවේ මොකෙම් ප්‍රයෝජන ගන්න සමාජ සමාන ජීවිත ගැන හිතන දවසතාව. අපි වෙනතුනි ජීවිතයේ මහාමී වේගවත් ගමනක් මේ යෙදෙමින්. ඒ වේගවත් ගමනක යෙදෙමින් අවස්ථාවක අපේ ජීවිතේ මොකක්ද වෙන්නේ කියලා අපිට හිතන්න වෙලාවක් නැහැ. එතන ටිකක් තමයි මේක නේදවල එක්කම තවස්සාවුයි. සමහරවිට දැනගන්නේ තේරෙන විතරක් යට පස්සේ. සමහරවිට ජීවිතේ ගැන දැනගන්නේ ළඩවෙන ඇටකලයක්කට පස්සේ. නමුත් ඊට කලින් ජීවිතේ යම් කිසි විදියකින් විස්තර කරන අවස්ථාවක් ලබා දීස්වාත් තමයි මේක තමයි. එනිසා තමයි මේ පිළිම වැඩ කරලා ප්‍රවේගයෙන් තමයි තමන්නේ ජීවිතය හඳුනගන්නේ මේ තියෙන්නේ. එනිසා ජීවිතයේ මොහොතක් පාස අපට මේ ලැබෙච්ච ගෞරව සම්බුද්ධ සාමයේ අහිමි ලෝකෙදී නැති අපි මේ ලැබෙච්ච භාග්‍ය සම්පන්න අවස්ථාවෙන් වැඩ වඩා ප්‍රයෝජන ලබාගෙන ජීවිතය සඵල කර ගැනීමට උත්සාහ ගනිමු. එසේ කිරීම සඳහා පිළිගත් මේ ආශිර්වාදයෙන් මේ හැම දිනකටම නිදුක් නිරෝගී සම්පත් දිනාතුරු සම්පත් කර තේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පැත්තකට මේ සියලුම කුණජන්දාගේ බලයෙන් මේ සංකම්ප දරාගෙන සමීපව සිල්වරාවෝ දීකියම් ඥාතිරි සැකසනවා. ඒ සියලුම ඥාතුන් මේක කර්මෝදම්බ ඒ හැම දිනකටම සැපද ජීවිත සුවපත් කර ගැනීමවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ගිනාකින් තත්තිමන් මොදන් කිරීමක් පස්සෙන් සාධාරණයක් වාර්තාන්න. ප්‍රස්තරගන්නේ තීරම කුණජන්දාගේ බලයෙන් මේ පින්නතුන්ට නිරොක්ක නිරෝගීව කායගත කරගන්නට මේ පින්නතුන්ගේ දූපතුන්ට මට දෙගෙන කියාගෙන රාජ්‍ය සමාජයේද අපේ ආගම දාමත වැඩ ඇති හොඳව කරුවන් වීමට දෙවියන්ගේ දෙහි ආරක්ෂා වරණය ආශිර්වාදයක් කළ සේවා නිතතුනේ අප දෙවියන්ට සිංහල මොදන් කරවමු. ආකාශකාය දුක්ඛමස්සා දේවානාගා මහිත්තේකා ปุญญังสังฆังอนุโมทิสวาจิรังรักขันตุตาสนังอาสาสัจจาจะบุมมัตตาเทวานังกะมหิตตังปุญญังสังฆังอนุโมทิสวาจิรังรักขันตุเมสนัง ආකාශකාජ්ජුම්මච්ඡාදේවානාගාමිද්දිකාං මේ හැම දිනාගේම මෙලොව ජීවිත වාසනාවක් වේවා. නිරොග් නිරෝගී සම්පත් කර තේමා. ජීවත්වන කාලයේ සතුටින් සැනසීමෙන් ජීවත් වීමට මේ හැම දිනාටම මේ සින්කවත් ආශිර්වාදයක් වේවා. පරලොව ජීවිත සුගති ගාමිනීව ප්‍රාර්ථනා කුලව උතුම් මොණිමන් සියයක් කර තේමා කියලා ප්‍රාර්ථනා කරනවා. එම දිනාටම අම්මා සම්බුද්ධ සරණයි සර්වනා